කලකිරීම කියලා කියන්නේ වේදනාව පිළිබඳව නිබ්බිදාවට පත් වෙනවා. සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳවම ඒ තැනැත්තා නිබ්බිදාවට පත් වෙනවා. මදහත් බවට පත් වෙනවා. නිබ්බිදාවට පත් වෙන කෙනා නිබ්බෙන්දං විරජ්ජති. ඒ රූපාදී ස්කන්ධ පංචකය නොයැලෙනවා. ඇලීමක් ඇති කරගන්නේ නැහැ. විරාග විමුච්ඡති. විරාගයට පත් වුණාට පස්සේ එදෙන් එතනසම් මිදෙනවා. විමුක්තස්මින් විමුක්ති මෙති ඥානං හොති. මිදුණාට පස්සේ මිදුණා කියන අවබෝධය ඥානෙ ලැබෙනවා. ඒ වගේම කීනා ජාති වසිතං ජාතිය නිරුද්ධ කරා බ්‍රහ්මචර්යං වසිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව නිම කළා. කතං කරණීයං කලිතු දේ සිද කළා. නාපරං ඉත්ත කායති පජානාති. මීට මත්තෙන් කරන්න දෙයක් නැහැ කියන අවබෝධයට පත් වෙනවා. මේ මෙදීම කියන එක පින්නතුනි අපේ සාමාන්‍යයෙන් හිතන තරම් මෙදීමක් නෙවෙයි. මේක මුළු දුක් සමුදායම නිදහස් වීමක් මේ සඳහන් කරන්නේ. අප මේ ලෝකයේ තුල ජීවත් වන්නේ මේ ස්කන්ධාංශාදී ඉන්ද්‍රිය සහිත ලෝකය මගේ කරගෙන ඒකට හේතුවයි පිළිබඳව අපට තියෙන අනුමෝදේ නිසා. යම් කිසි විදියකින් අපි එකේ නිදහස් වුණොත් ඒ නිදහස් වෙන වෙන අපට ඒ ආස්වාදයේ සතුට සැනසීම ලබන්නට පුළුවන්. ඉතින් අපේ ජීවිතය අන්තරතේ නොනින් මෙනෙහි කරන ආකාරයයි මේ සූත්‍රයෙන් අපට කෙටියෙන් සඳහන් කරන්නේ. විමුක්තිය නිවීම මිදීම තමයි මේ ලෝකේ හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ. මෞගසේන දරුවා පව බලාපොරොත්තු වෙන්නේ නිදහස විමුක්තිය. ඒ මෞගසින් බිහි වෙච්ච දරුවා මේ ලෝකයේදී නිදහස් වීම බලාපොරොත්තු වෙනවා. ජීවිත අවසානය කරාම යන්නේ මේ විමුක්තිය සොයාගෙන. මිදීම සොයාගෙන. ඇතැම් විට අපේ කුඩා කාලේ පාසල් යනවා. පාසල් යන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන. පාසල් ජීවිතයේ එක එක විභාග අවසන් කරාට පස්සේ අපට පේන්නේ මහා දුකකින් මිදුණ වගේ කියලා. ඒ පාඩම් කරපු සටහන් ටිකෙන් පොත්පත් ටිකෙන් නිදහස් වුණාම මහා ලොකු සැනසීමක් අපට දැනෙන විභාගයක් කලින් වුණාට පස්සේ නේද? හොඳට අතපය දිගෙන් අපි නිදා ගන්නවා. ඊට පස්සේ පොත් ටික අයින් කරනවා. කාමරේ අස්පරස් කරගන්නවා. එහෙම අපු ගමන් මගිය අපි විභාග ටික ටික පාස් කළා. විශ්වවිද්‍යාලයට සමත් වුණාට පස්සේ හිතන්න දැන් නිදහස් වුණා කියලා. ආයෙ විශ්වවිද්‍යාලයට ඇතුළට වුණාට පස්සේ ආයෙ දුක් ටිකක් ආයෙ පටන් ගන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතේ නිමාටපත් වුණාට පස්සේ අපි හිතනවා අනේ ලොකු සැනසීමක් දැන් පත් වුණේ කියලා. ආයෙ තිබ්බට වඩා වගකීම් ටිකක් රැකියාව ආරම්භ කරනකොට ආයෙ පත් වෙනවා. එහෙම අපු ගමන් මගිය පින්නතුනි විශ්‍රාමයේ යනකම් අපි මේ සැනසීම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. විස්රාම ගියාට පස්සේ තුන අනේ දැන් කටයුතු මුගා කඩුවේ කියලා. නමුත් විස්රාම ගියපයකින් අහලා බලන් දැන් ගෙදර වැඩ කටයුතු අඩුද කියලා. එයාගෙන රැකියාව කරපු කාලේ හොඳයි දැන් ඊටත් වඩා වැඩ වැඩි කියලා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි අන්තිමට මරණ මංචකේ දක්වාම අපි යන්නේ නිදහස හොයාගෙන. නමුත් අවසානයේ අපට නොලැබෙච්ච දේ මේ නිදහස විමුක්තිය කියන කාරණය. අන්නේ වෙන ලෝකයකට බුදුහාමුදුර අපට මේ සැබෑ නිදහසේ පණිවිඩය දේශනා කළා. අද මෙනි ඇසළ පුන් පොහෝ දිනයක තමයි බුදුහාමුදුර මේ පණිවිඩය ලෝකයට දුන්නේ. කොණ්ණඤ්ඤතුළු එපස්සක මහණුන්ට මේ ධර්මය දේශනා කළා. උන්වහන්සේ නිදහසේ පණිවිඩය ලබාගෙන සංසාර දුකෙන් නිදහස් වෙලා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ක්ලේශ පරිනිර්වාණයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ඒ ක්ලේශ පරිනිර්වාණය කිරීම සඳහායි ලෝකෙට ධර්ම දේශනා කළේ. මේ අප අහන හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ ඒ නිදහසේ ඒ විමුක්තියේ පණිවිඩය. මේ අහන හැම දහම් පදයකම තියෙන්නේ ඒ විමුක්තිය සොයා ගන්නට බුදුරජාණන් වහන්සේ සාරසංගේ කල්පලක්ෂ්‍යා කරපු අනුපමේ කැපවීම පරිත්‍යාගය. පින්නතුනි අපි ඇත්තටම මේ දහමට බුදුහාඳුරු කරපු කැපවීම අපි දන්නවා නම් අපේ ජීවිත මීට වඩා හුඟක් වෙනස් වෙනවා. පින්නතුනි අපි ඇතැම් විට ධර්මශාලාවට ආවට පස්සේ හුඟක් සංවර සීලීව බොහොම අවධානයෙන් බණ අහනවා. නමුත් ධර්මසාරට එන්න කලින් අපි කොහොමද හිටියේ? මේ බණ අහල ගියාට පස්සේ අපි කොහොමද ඉන්නේ කියලා බලනකොට අපිට පැහැදිලි වෙනවා ඇතැම් විට අපි මේ ජීවිතයේ දහමට සම්පූර්ණ කැපෙලා නැහැ කියන කාරණේ පිනතුනි. දහම තුල අපි අඛණ්ඩව යෙදෙන්න ඕන කියන කාරණය නැවත නැවතත් අපේ ජීවිතවලට සිහිපත් කරලා දෙනවා. මේ දහම කියන්නේ බොහෝම දුෂ්කරතා මැදෙහි කල්පාන්තර ගානක කරපු පරේසණයක කැපවීමක ප්‍රතිඵලයක්. අප මේ අහන හැම දහම් පදයක මේ විමුක්තියේ මාවතයි තියෙන්නේ. ඒ සඳහා බුදුහාඳුරු කරපු කැපවීමත් උන්වහන්සේගෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා සේවන් 25කට අධික කාලයක් කරපු සුවිශාල කැපවීමත් මේ හැම දහම් පදයක් තුළම තියෙනවා. අන්න ඒ බවම අවබෝධ කරගත්තු අපේ අතීත මුතුන් මිත්තන් මේ දහම වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම කළා. පරිත්‍යාග කරන්න පුළුවන් හැමදේම මේ දහම වෙනුවෙන් කැප කළා. බෞද්ධික සාමාන්‍ය දේ විතරක් නෙවෙයි. ඒ ඇඩ හිටිය වටිනාම සම්පතියගේ දරුවනොත් මේ ශාසන චිරස්ථිතිය සඳහා නැත්නම් මේ සම්බුදු ශාසනයේ නිවීම සඳහා යයි කැප කළා. අන්න එහෙම කැපවීමක ප්‍රතිඵල තමයි වර්තමානයේ ණය හැටියට අපාදමේ භුක්ති විඳින්නේ. අන්නේ දහම මැනවින් අපි තේරුම් ගත්තනම් පිනතුනි තේරුම් ගන්න අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය කියන්නේම අපේ ජීවිතය තුළින් දහම සජීවී වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් අපි කරන හැම කටයුත්තක්ම ආර්ය සංගීත මාර්ගය තුළ අඛණ්ඩව සිදු කිරීමට අපි පෙළඹෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය වෙන කාරණේ තමයි ශ්‍රද්ධාව කියන කාරණේ. ශ්‍රද්ධාව කියන එක අපි බොහෝ දෙනාට තියෙනවා පින්නතුනි අංශ ප්‍රමාණයකින්. නමුත් ශ්‍රද්ධාවෙහි නිසි අරුත තේරුම් ගත්තොතින් අපේ ජීවිතේ මීට වඩා වෙනසක් වෙන්නට ඕන. යම් කිසි කෙනෙක් හොඳට බුද්ධ පූජාව තියෙනවා නම් බුදුහාඳුරගේ පිළිමයක් අභියස හුඟක් ගාථා කියනවා නම් මල් හුඟක් පූජා කරනවා නම් ධාතු කරඬුවල ධාතුන් වහන්සේලා තැන්පත් කළ උදිහවස වන්දනාමාන කරනවා නම් අපි එතන යම් වා ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා. ඒකත් ශ්‍රද්ධාවයන්ගයක් තමයි. නමුත් පිනතුනි සැබෑ ලෙසම ශ්‍රද්ධාව කියන කාරණේ විවරණය කරගත්තොත් පේන දේ තමයි ඉතාම පැහැදිලි අර්ථය තමයි. පැහැදිලිව කියනවා නම් ශ්‍රද්ධාව කියන්නේ අපේ ජීවිත කාලයේ යමක් කළා සතුටක් සැනසීමක් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කරන දේවල් අතුරින් ඉහළම ප්‍රතිඵල ඉක්මනින්ම ඉහළින්ම ලැබෙනා ඉහළම බලාපොරොත්තු වන සතුට සැනසීම ජීවිතේ ලැබෙන ඉහළම කරුණ ධර්මයේ පුහුණු කිරීම බව පිළිබඳව ධර්මයේ පුහුණු කිරීම කියන කාරණය ගැන විශ්වාසය තබා ගැනීම. අපිට පිනතුන් වර්තමානයේ ධර්මඥානය අඩුවක් නැහැ. හුඟා තැන් වලට ගිහලා මේ පිනතුන් ධර්ම කරුණු අහනවා. පොත්පත් කියවනවා. හුඟා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. ධර්මඥානයේ බොහෝ විට අඩුවක් නැහැ. අඩුව තියෙන්නේ ඒ අහන දහම පිළිබඳව අපට තියෙන විශ්වාසය අඩුමයි. එහෙම කිව්වහම ඔබට කියයි ස්වාමීන් වහන්සේ එහෙම කිව්වට අපිට කොච්චර එහෙම විශ්වාසයක් තියනවද කියලා. පින්නතුනේ විශ්වාසය කියලා කියන්නේ ඒකේ රිසල්ට් එක ගැනීම පිළිබඳව තියෙන විශ්වාසය. ධර්මයේ ස්වාක්ඛාත සම්දිට්ඨක අකාලික ආදී මේ ගුණ පිළිබඳව තියෙන විශ්වාසය. මේ දහම මැනවින් දේශනා කළා තියෙනවා. මේ දහම මේ ජීවිතයට මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේක ඉතාම ඉක්මනින් මෙහි ආනිසංශ ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය. මෙන්න මේ විශ්වාසය තමන්ගේ ජීවිතේට ලැබුණාද කියලා තමන්ටම තමන්ගෙන බලාගන්න පුළුවන්. එකාතකින් ආරස්තික මාර්ගය තුළ තමාගේ කාලයේ වැඩිපුර වේලාවක් ඒ සඳහා මානසිකව යෙදෙන්නට ඕන. අනිත් කාරණය තමයි තමන් දවසට සමථ විදර්ශනා සඳහා කොච්චර කාලයක් කැප කරනවාද කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් තමා දවසට කොච්චර කාලයක් සතර සතිපට්ඨානය තුල ඉනවාද කියන කාරණේ. මෙන්න මේක තමයි තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් මෙෂර්මන්ට් එක. නිර්ණායකය. මිනුම් දන්නේ. එහෙම කියවහම පේනතුනේ ඔබට හිතේ එහෙනම් දැනට දෛනිකව කරන කටයුතු ඔක්කොම අයින් කළා එහෙනම් මේ හාමුදුරු කියන්නේ දිගටම ඇස් දෙක පියාගෙන භාවනා කරන්නද කියලා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ පිනතුණි. ඇස් දෙක පියාගෙන හිටියත් අපි නිදාගෙන නම් ඉන්නේ ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන හිටියත් අපේ අවධානය වෙන තැන්වල යනවා නම් ඒත් අපි ධර්මයේ පිළිපැද වෙන්නේ නැහැ. නමුත් ඇස් දෙක අරගෙන හිටියත් නිතරම තමන් ඉන්නේ සිහියෙන් නොනින් නම් වෙන මේකයි සතිපට්ඨානයි කියලා කියන්නේ. උපරිම ලෙස තමන්ගේ කය ගැන අවධානයෙන් ඉන්න, වේදනා ගැන අවධානයෙන් ඉන්න, සිත ගැන අවධානයෙන් ඉන්න, සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න. ඒ සියල්ලක්ම අනිත්‍ය බව වැඩිපුර වාරයක් මෙනෙහි කරන්න. මෙන්න මෙහෙම මෙනෙහි කරන පමණට අපි එකතකින් බාහිර ලෝකෙ නිදහස් වෙනවා, අනිත් අතින් ආධ්‍යාත්මික චිත්තචෛතසික වලින් අපි නිදහස් වෙනවා. මේ මූලික පියවරේදී පින්නතුනේ අපි සිල්වන්ත වෙනකොට සීලය තුළින් කිසියම් ප්‍රමාණකින් අපට ආනිසංස දැක ගන්න පුළුවන්. කායික වාචික සංවරය ඇති වෙන්නේ නැති වෙන්න තමන්ටම තමන්ගේ ජීවිතය ගැන පැහැදිලි වෙනසක් දැක ගන්න පුළුවන්. වෙනදාපු කරදර කම්කටොළු පීඩා අඩු වෙනවා. බාහිර පුද්ගලයන් ගැන විවේචන අඩු වෙනවා. අපිට බොහෝ විට ජීවිත කාලය තුළ අපි දුකටපත් වෙන්නේ අපි කරපු කියපු දේවල් ගැන හිතනකොට. අඩුපාඩු සිහිපත් වෙනකොට. සීලෙන් තමන්ට ලැබෙන ලොකුම ආනිසංසය තමයි කයින් කරන දේවල්, වචනෙන් කතා කරන වචන මෙවම්වා සංවර වෙනකොට තමන්ට තමන්ගේ ජීවිතය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි කාලයක් ඇදී තමන්ට හොඳ මිතුරන් ටිකක් ලෝකයේ මුණගැහෙනවා. කොතන ගියත් තමන්ට සතුටෙන් ඒ කරුණ වලට මුහුණ පාන්න පුළුවන් විදියට පරිසරය සකස් වෙනවා. සාන්දෘෂ්ටික වශයෙන්ම මෙහි ආනිසංස ලැබෙනවා. තමන් ගැන කීර්තිය පැතිරෙනවා. යම් තැනකට යනවත් එක්කම තමන් ගැන ලොකු ගුණකතනයක් එනවා. ඒක තමන් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. කර්ම රූපව හේතු සකස් වෙලා මේ දේ තමන්ටම ජීවිතය දැක ගන්න පුළුවන්. හැබැයි ඔහු බාහිර ලෝකෙ මත යැපෙන්නේ නැහැ. ඔහු දන්නවා බාහිර තියෙන කීර්තිය ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. වෙන කෙනෙක් බොරු චෝදනාවක් කළා දැන්න තියෙන කීර්තිය සම්පූර්ණ නැති වෙනුනත් පුළුවන්. ඒ නිසා බාහිර ලෝකෙ ගැන ඔහු විශ්වාසය තියන්නේ නැහැ. ඔහු තමන්ගේ හිත ගැන වැඩි විශ්වාසය තියලා ඉන්නේ. අනේ සඳහා ඔහු සමාධිය දිනු කරනවා, සමතය දිනු කරනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනා ආදී කිසියම් භාවනා කමඨහනක් උපයෝගී කරගෙන පංච නීවරණ වලින් හිත දුරු කරගන්නට උත්සාහ කරනවා. ඔහු සමතය සඳහා යොදන කාලය ටිකින් ටික වැඩි කරනවා. මෙන්න මේ දෙකම ඔහු බාහිර පුද්ගලයන් ද්‍රව්‍ය ඇසුරු කිරීමට වඩා සූයක් ඔහු තමා තුළම නිර්මාණය කරගන්නවා. වෙනද බාහිර මත යැපෙච්ච කෙනා දැන් තමාගේ සිත මත යැපිලා, ආධ්‍යාත්මය මත යැපිලා කාලය ගත කරනවා. මේ තුළින් ඔහුට ලොකු ආනිසංසයක් ලැබෙනවා. විශේෂයෙන්ම කාමචන්ද ආදී පංච නීවරණ හුඟා සිතින් බැහැර වෙනවා. කාමචන්ද ආදී නීවරණ සිතින් බැහැර වුණ පිණුතුනේ හිතට ලොකු සැහැල්ලුවක් සහනයක් ලැබෙනවා. මනුස්ස ලෝකෙ හිටියට අපි බ්‍රහ්ම ලෝකෙ ජීවත් වෙන මට්ටමට අපේ හිතේ සතුට, ආධ්‍යාත්මික සුවය, මානසික ප්‍රීතිය දිනු වෙනවා. මෙහෙම සමතෙන් දිනු කරගන්න ස්ථාවරයත් ඔහු දන්නා ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. හරියට දහවල් කාලයේ නැත්නම් අන්ධකාර වේලාවක ආලෝකයක් දැල්වල තියෙනවා වගේ. ඒ ආලෝකය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. අන්නේ ආලෝකයේ දැල්වගත්තු හැම මොහොතෙම දැනත්තා ඉක්මනින්ම තමන්ගේ සංසාරික ලියුම ලියා ගන්නවා. ඒ ලියුමෙහි වචන තමයි මේ තියෙන්නේ. රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාර අනිච්ඡා, විඥාන අනිච්ඡන්ති. මෙන්න මේ අකුරු ටික ඉක්මනින්ම අපේ සිත නැමැති කොළෙහි ඉක්මනට සටහන් කරගන්නවා. මේක සටහන් කරගත්තට පස්සේ අර සමතේ නැති වෙලා ගියත්, නැත්නම් අපි ගත්ත උදාහරණයේ ආලෝකයේ නිවිලා ගියත්, කරන්ට් එක ගියත්, ලියාගත්තු ලිපිය මැකෙන්නේ නැහැ. කරන්ට් එක ගියාට තමන් ලියුමක් ලියාගෙන තියෙනවා නම් ලියුම මැකෙන්නේ නැහැ, ලියුම ඉතුරු වෙනවා. අන්නේ ලියුම වගේ තමයි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. නැත්නම් නාම රූප විඥාන අනිත්‍යයි. නැත්නම් රූප වේදනා ආදී ස්කන්ධ පංචක අනිත්‍යයි. මේ ආදී වශයෙන් අපේ ජීවිත යථාර්ථය නුවණින් කියවා බැලීමේ අනුස්සතිය නැත්තම් දස සංඥා වැඩි වීම මෙන්න මේ කරුණ වලින් අපි ලබාගත්තු ආධ්‍යාත්මික එකඟතාවය විපස්සනා දියුණුව අපට දිගට පවත්වා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ ධම්මගේ පිනතුනි කාලයක් හිටියාම අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. දවස් සම් දෙකක් නෙවෙයි වසර 5ක් 10ක් 20ක් 30ක් 40ක් එක දිගටම ධම්මේ හිටියට පස්සේ තමන්ගේ ජීවිතය ගැන හැරෙනකොට විශාල වෙනසක් තමන්ට දැක ගන්න ලැබෙනවා. ඒ වගේම තමන් හිතන ආකාරයේ ලොකු වෙනසක් ඇති වෙනවා. දැන් අපි හිතන්නේ ඇතැම් විට තමන්ගේ ජීවිතයේ වෙච්ච අපහසුතාවයන්, අසාර්ථකතාවයන් නැත්තම් පරාජයන් තමයි ජීවිතේ වැඩිපුර පේන්නේ තමන්ට හිතෙන්නේ නේද? නමුත් පින්නතුනේ තමන් දහම කාලයක් පුරුදු කරාට පස්සේ තමන්ට පේන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අර විදියට තමන්ගේ ජීවිතයේ සිදුවෙච්ච අසාර්ථකතාවයන් හැම දෙයක්ම ජීවිතවල තියෙන හොඳම වෙලාවට හොඳම විදියට කියලා. ඒ දේ සිදු නොවුනට වඩා සිදුවෙච්ච එක හොඳයි කියලා තමන්ට හිතෙනවා. ඇයි ඒකට හේතුව? තමන් දන්නවා තමන් අද ඉන්න මට්ටමේ ආධ්‍යාත්ම දියුණුවටපත් උනේ ඒ දේවල් සිදුවෙච්ච නිසා කියලා. ඇතැම් විට ලංකාවේ හෝ වෙනත් රටක තමන්ට ඉහළම රැකියාවක් ලැබුණා නම්, ඇතැම් විට මහාචාර්ය පදවියක් ලැබුණා නම්, ලොකු පඩියක් ලැබෙනවනේ නේද ශ්‍රී ලංකාවේ විදිහටනේ. එහෙම වුණා නම් ඇතැම් විට ඔබ ආද මේ තත්ත්වයට එන්නේ නැහැ. ඔබට ඇතැම් විට මේ දහම් ටික අහන්න ලැබෙන්නේ නැලෙන්න තිබුණා. පින්නතුනි මේ වගේ බොහෝ දේවල් ජීවිතයේ බලන් ගියාම ඔබේ විවාහය, දරුවන් ලැබීම, ඔබට සහ ළඟම ඥාතිට ඇතිවෙච්ච ලෙඩ රෝග, අනිත් අය ඔබට කරපු වෙනස්කම්, ඔබට කරපු කරදර සම්බාධක, වැළඳුණු ලෙඩ රෝග, පාඩු, මේ හැම දෙයක්ම වෙලා තියෙන බලාගෙන ගියාම හොඳම විදියට හොඳම අවස්ථාවේ කියලා තමයි කාලෙකදී තේරෙනවා. ඇතැම් විට ඒ ධර්මයේ දන්නේ නැති කෙනෙක්ගේ සිදුවීම් වලදී අනේ මට අහවලා මෙහෙම කරා කියේ දුක් වෙන අවස්ථාවක මේ ධර්ම අවබෝධ වෙච්ච කෙනා ඒ දේවල් කරපු වෙන්ට පින් දෙනවා. අනේ ඔයාලා මේ දේ කරපු නිසා තමයි මම අද මේ දියුණුවට පත් වෙලා ඉන්නේ කියලා. ඔබ මට ලොකු රැකියාවක් දුන්නා නම්, මං ගැන ලොකු වර්ණනාවක් කරා නම්, අද මම මෙතන ඉවෙන වෙනත් තැනකයි ඉන්නේ. එහෙම හිටියනම් මට මේ ධර්ම ලැබෙන්නේ නැහැ. දහම නොලබුණා නම් මේ ආධ්‍යාත්ම දියුණුවට අද මට මේ තත්ත්වයට එන්නට ඉඩ ලැබෙන්නේ නැහැ කියන මෙන්න මේ කරුණ තේරෙනකොට තමන්ගේ ජීවිතයේ කරදර කම්කටොළු කරපු අයටත් පින් දෙන මට්ටමට, ඒ අයටත් ආශිර්වාද කරන මට්ටමට තමන්ගේ දැක්ම, තමන්ගේ දර්ශනය වෙනස් වෙනවා වෙනද. මේක තමයි ආධ්‍යාත්මික ගමන් මඟක තියෙන පියවර පිනතුන. මේක කාලයක් ඔබ බලන්න, මේක අද මං කියපු නිසා ඔබ හිතයි, නමුත් ඔබට මීට කලින් ඔබට මේක තේරෙන්න ඕන කරණය. මීට කලිනුත් ඔබේ ගැන දැමිට හිතලා ඇති නේද? ඒ දේ වෙච්ච දේ හොඳයි කියලා ඔබ හිතපු අවස්ථා තියෙනව නේ? පින්නතුනේ ඒක එහෙම තමයි. හැබැයි ඒ කියන්නේ නිකන් ඉඳලා තමන්ට වෙච්ච පාඩු ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ දහම තුල අඛණ්ඩව අවංකව ප්‍රඥාවෙන් වාසය කරද්දිත් ඔබට යම් කරදරයක් ඇති වුණා නම් ඒ ඇති වෙලා තියෙන එකාතකින් අතීත කර්ම නිසා, තවත් පැත්තකින් එහෙම කර්මයට වුණත් තමන්ගේ මේ දැහැමි ජීවිතය නිසා තමන්ගේ හැමදේම හොඳ පැත්තට යොමු කරගත්තා කියලා තමන්ටම තේරෙනවා. මෙන්න මේක තමයි දහම් මඟ කියන ප්‍රතිඵලය. අද පින්නතුනේ අප සාකච්ඡා කරන්නේ අනිත්‍යතාවය පිළිබඳව. මේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම තමයි පින්නතුනේ බුදුදහමේ ප්‍රධාන වශයෙන් අපට මඟ පෙන්වන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොතින් යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොතින් අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා ඔබ දෙන උත්තරය මොකද්ද? කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් අනිත්‍ය කියලා බුදුදහමේ කියනවනේ. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ ඇහුවොතින් පින්නතුනේ සාධුකාරයක් දෙන්න බලන්න. හොඳට සාධුකාරයක් දෙන්න. හොඳයි. යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොතින් අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? ඔබ දැන් පන්සලට යනවනේ, බණක් අහනවනේ. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද කියලා කියන්නේ කිව්වොත් ඔබ දෙන උත්තරය මොකද්ද? නොපවතින බව. ඔව් බොහෝ පිළිතුරු දෙනවා පින්නතුන්. ඔව් අනිත්‍යතාවය කියන්නේ විවිධ ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි අනාත්මතාවයද කියනොත් තමන් කැමති විදිහට පවත්වා ගන්න බෑ කියන එක. ඒ කියන්නේ අනාත්ම කියන එක. ඔව් අනිත්‍ය කියන එකේ බුදුදහමට අනුවම තේරුම ගත්තොත් උප්පාද වය ධම්මිනෝ කියන එක. ඉපදෙලා නිරුද්ධ වෙලා යනවා කියන එක. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා කියන කාරණය. සාමාන්‍යයෙන් අපි අනිත්‍ය කියලා ඇහුවොත් අපි තේරුම විදිහට කියන්නේ මේ කැඩෙනවා බිඳෙනවා කියන එක වෙනස් වෙනවා කියන එක. කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ධර්මයේ හපු නැති කෙනෙකුට වුණත් ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයට පත් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ දේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ බෝධිසත්ව කාලෙදිමයි. ලෙඩෙක් මහල්ලෙක් මලවිනියක් ආදී සතර පෙර නිමිති දැකලා ඊට කලිනොත් තමන්ගේ දෙමෝපියන්ගේ වියෝවයන් දැකලා වෙනස් වීම දැකලා වයසට යෑම දැකලා හිටිය කෙනෙක් තමයි මේ බුදු උනේ. එහෙම බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ධර්ම දේශනාවේදීම සිත කළා පොබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කු නුදපාදි කියලා. මට පෙර නොයසු විරෝ ධම්මසක් පහළුණා කියලා. කලින් නොහපු දෙයක් කලින් දැනගෙන නොසිටිච්ච දෙයක් Tamanට තේරුම් ගියා කියන එක. එතකොට පින්නොතුනි මෙතන මේ අනිත්‍යතාවය කියන්නේ අර කැඩෙනව බිඳෙනව වෙනස් වෙනවා කියන කාරණේම නෙවෙයි. අනිත්‍යතාවයේ තුල ඒ ලක්ෂණයක් තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ මාර්ථය නෙවෙයි අනිත්‍ය කියන වචනේද. අනිත්‍ය කියන වචනේ තේරුම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණය. නැත්තම් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියන කාරණය. ඊටාම සරල උදාහරණයක් කියන දැන් ඔබ මේ ගැන හුඟක් අවධානයෙන් ඉන්න. ඔබට බොහෝ විට හිතෙන්නේ මේ අපි දන්න දේම තමයි මේ හාමුදුරුවෝ කියන්නේ කියලා. ඒක තමයි අපිට තියෙන ලොකම ඇකමිට බාධකේ මේ ධර්ම ඉදිරියට යන්නට. බණක් අහනකොටම තේරෙන මේ දන්න දෙයම තමයි කියන්නේ කියලා. දන්න දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දන්න දෙය නොවන්නත් පුළුවන්. ඒ නිසා හුඟක් අවධානයෙන් ඉන්නට ඕන. දැන් අත උදාහරණයක් ගමු මේ නාදය කියන එක. දැන් අපි මේ නාදය ඇහුවා. දැන් මෙතන ශබ්දයක් හටගත්තනේ. එතකොට මේ ශබ්දයේ කලින් තිබිච්ච ශබ්දයක් නෙවෙයි මේ. මේ මොහොතේ මේ කරුණ ටික එකතු වෙනකොට හටගත් සද්දයක් තමයි මේ නිකුත් වුනේ. එතකොට මේ සම්පේ කලින් නොතිබ්බල මෙතෙන්දි හටගත්තා. හටගත්තු දේ අනාගතයට යන්නේ නැහැ. ඒක තමයි අනිත්‍යතාවයේ සරල තේරුම. තවත් යමුරට යනකොට මේ හේතු නිසා හටගත්තු මේ සද්දය හේතු එකකටවත් අයිති නැහැ. අන්න ඒක තමයි තේරුම් ගන්න මොන කාරණේ. දැන් ඔබට මේ පාත්‍රය නැත්නම් මේ භාජනය කැඩෙනව බිඳෙනව මේක වෙනස් වෙලා යනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ දේ කැඩෙනව බිඳෙනව කියලා තේරුම් ගන්න පුළුවන්. මේ කහපු මගේ කනත් කවදා හරි දවසක නොවැසි යනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ. තේරුම් ගත යුතු දේ තමයි අනිත්‍යතාවය කියන්නේ මේ හේතු ගානක එකතුවකින් මේ මොහොතේ මේ සබ්දේ හටගත්තා. හටගත්තේ විතරක් නෙවෙයි හේතු නිසා හටගත්තු මේ සබ්දය හේතු එකකටවත් අයිති නැහැ. අන්න ඒක තමයි තේරුම් ගන්න මොන කාරණේ. හේතු නැසුව මේ සබ්දය හටගන්නේ නැහැ. හේතු එකතු වීම මේ මොදේ සබ්දය හටගත්තා. ඒ විතරක් නෙවෙයි හේතු වලින් හටගත්තට එකම හේතුවකටවත් මේ සබ්දය අයිති නැහැ. මේ සබ්දය මේ වාදයට අයිති නැහැ. මේකට අයිතිත් නැහැ. මගේ කනට අයිතිත් නැහැ. සෝත විඤ්ඤාණයට අයිතිත් නැහැ. හැබැයි මේ එකක් හරි නොතිබ්බනම් මේ සම්බේ හටගන්නේ නැහැ. අන්නේ යථාර්ථයේ තමයි අපි ලබන සියලු මාධ්‍යගිමර ලක්ෂණය. ඇස රූපය චක්කු විඤ්ඤාණය චක්කු සම්පස්ය ආදී මේ හේතු නිසා අපට රූපය ගැන අවබෝධයක් එනවා. හැබැයි ඒ හේතු නිසා හටගත්තු මේ අවබෝධය ඒක හේතුවකටවත් අයිති නැහැ කියන කාරණය. මේක ඊටාම වැදගත් කාරණයක්. එතකොට පින්නතුනි මේ සූත්‍රයෙන් අපට හඳුනවා දෙන්නේ අපේ ජීවිතයේ තේරුම් ගැනීම පිළිබඳව අවබෝධය. මෙතන කියනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බාදීන් මූලිකව හට ගන්නා වූ මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හැම මොහොතෙම හට ගන්නවා. හැබැයි ඒ හටගන්නේ එක වෙලාවක එක ඉන්ද්‍රියක් අරමුණු කරගෙන. දැන් ඇසට රූපයක් සම්බන්ධ වෙන අවස්ථාව කන්ටැක්ට් වෙන අවස්ථාවේදී අපේ රූපයේ පිළිබඳව ස්කන්ධ පංචකයක් හටගන්නවා. එතෙන්දී ඇස රූපයේ දෙක රූපස්කන්ධය, චක්කු විඥානයේ විඥානස්කන්ධය, ඊළඟ චක්කු සංපස්සජා වේදනාව වේදනාස්කන්ධය, රූප සංඥාව සංඥාස්කන්ධය, රූප සංචේතනාව සංස්කාරස්කන්ධය. එතකොට අන්නේ ඇති වෙච්ච මුල් අත්දැකීමට කියනවා ස්කන්ධ පංචකය. නැත්තම් පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයේ අවස්ථාවේදී රූපය ගැන සම්පූර්ණ අවබෝධයක් එන්නේ නැහැ. ඒ මුල් අවස්ථාව විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක්. ඒ මුල් ස්කන්ධ පංචකය නිරුද්ධ වුණාට පස්සේ තමයි විපාක මනෝ විඥානයක් හටගෙන විපාක මනෝ ධාතුවක් හටගෙන ඒ සියලක්ම අරබය හට ගන්නා වූ සංඥා වේදනා දෙක මන ආයතනයෙන් සිහි කරනකොට මනෝ විඥාන අවස්ථාවේදී තමයි මේ රූපය ගැන අවබෝධය ලැබෙන්නේ. රූපය ගැන අවබෝධය ලැබෙනකොට තියෙන ලක්ෂණය තමයි ඊට පාදක වෙච්ච අර මුල් ස්කන්ධ පංචකය. විපාක මට්ටමේ පිරිසුදු ස්කන්ධ පංචකය. නැත්තම් ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා කියන මේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී අවස්ථා දෙකක් තියෙනවා. එකක් රූපස්කන්ධ රූපාදී ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා ගියා. දැන් මේ තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥාන අවස්ථාවේ තියෙන ස්කන්ධ පංචකය. ඒක එක අවස්ථාවකදී අවිද්‍යාසහගතව ඉන්නත් පුළුවන්, විද්‍යාසහගතව ඉන්නත් පුළුවන්. අවිද්‍යාසහගතව ඉන්න එකට කියනවා අඥානචර්යා කියලා, විද්‍යාසහගතව ඉඳීමට කියනවා ඥානචර්යා කියලා. එතකොට අපි අවිද්‍යාසහගතව හිටියොත් මොකද වෙන්නේ? පටිච්චසමුප්පාද චක්‍රය තුළ සම්පූර්ණම අපේ ජීවිතය සකස් වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියන මෙන්න මේ අංගවල තියෙන හැම අංගයක්ම අවිද්‍යාව මිත්‍රේවා. ඒ හැම අංගයක්ම ජරා මරණ ස්පර්ශ කළා තියෙනවා. ඒ අවිද්‍යාවේ පමණට අපට ජරා මරණ ආදී දුක් විඳින සිද්ධ වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් මේ වෙලාවේ ඔබේ ඇසට දකින රූපය බාහිර ලෝකයේ වර්තමානයේ පෙනෙන රූපයක් තමයි මේ දකින්නේ කියලා හිතුවොත් ඒ අපි ඉන්නේ සංසාර චක්‍රයේ. ඊට සමාන්තරව අපි භවය සකස් කරගෙන ඉන්නේ. ඊට අනුරූපව අපි නැවත උපතකට ජරා මරණ වලට උරුමකම් කියාගෙන ඉන්නේ. ඊළඟ පියවර හැටියට අපි මේ රූපයේ දකින අවස්ථාවේදීම අපට පුළුවන් වුණොත් සතිපට්ඨානය තුළ ඉන්නට මේ දකින රූපයේ නිරුද්ධ වෙච්ච රූපයක් මා දකින්නේ මේ වෙලාවේ මේ අවබෝධ කරගන්න රූපයට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච රූපයක් මම මේ දකින්නේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න මනෝ විඥාණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. නැත්තම් එවැලෙම තත්ත්ව විචක්කදී කියපු විදියට, නැත්තම් තත්ත්ව විපස්සතිය කියපු විදියට ඒ මොහොතේම විපස්සනාවෙන් බැලුවොතින් අපි මේ බාහිර රූපේ නිදහස් වෙනවා. මේක තමයි කියන්නේ අවිජ්ජායත්වේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියලා ගිහිල්ලා, ඔහොම ගිහිල්ලා ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් නිරෝධෝ කියන මට්ටමට යනවා. මෙන්න මෙතෙන්ට තමයි පිනුතන අපි විශ්වාසය තියාගන්නට ඕන. මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව තියාගන්නට ඕනේ. ඔබ ජීවිතේ එක එක අය කියපු දේවල් විශ්වාස කරගෙන ඉන්නේ. අපි කවුරුත් එහෙමයි. අපි ඉගෙනගත්තු දේ ඉඳන් අපි දැනට ගයක් අරගෙන තියෙනවා නම් නොඑක් දේවල් කරලා තියෙනවා නම් හැමදේම අපි කරේ කවුරු හරි කියපු දේක් විශ්වාස කරන්නේ නැත්නම් අපි ළඟින් ඇසුරු කරපු අපි හිතවත් මායි කියපු දේ අපි මේ වෙලට කරලා තියෙන්නේ නැත්නම් ඔබම හිතලා කරපු දේක් ඇත්තරම තියෙන ජීවිතේ එහෙම දේවල් තියෙන්න පුළුවන් හැබැයි ඒවත් මිශ්‍ර වෙලා තියෙන ඔබ අහපු දේවල් අද්දකීම් එක ඔබ මේ රටට ආව නම් කවුරු හරි කලින් කියලා තිබ්බ මේ වගේ රටක් හොඳයි ගියොත් හොඳයි දිනු වෙලින් ඉන්න පුළුවන් කියලා. ඔබ ඉගෙන ගත්ත නම් විශ්වවිද්‍යාලයක් තෝරගත්ත නම් රැකියාවක් තෝරගත්ත නම් ඒ හැම දෙයකින්ම අඩුම ගානේ ඔබ ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා තියෙනවනේ. සර්ච් කරලා තියෙනවනේ නේ. ඔබ නොගිහිපු තැනකට යනවා නම් කලින් ඇඩ්‍රස් එක ගහලා බලනවනේ නේ. එතනත් ඔබ කවුරු හරි කියන දේ යන්නේ විශ්වාස කරන්නේ. අද ඔබ මේ වැඩසටහන එන්න කලින් අද වැඩසටහන තියෙනා කියන එක විශ්වාස කළ ඥාමයක් තෙමනේ. එතකොට බලන්න ඔබ ඔබටම හිතලා කියලා කරපු දෙයක් තියෙන ජීවිතේ. එහෙම දේවල් තියෙනවා නම් ඉතාලම අඩුවේ පිනතුණි. ඒ හැම දෙයකම මිශ්‍ර වෙලා තියෙන්නේ අපි කණෙන් අහපු දේවල්. ඒ දේවල් මිශ්‍ර කළ තමයි අපි තීරණ ගත්තේ. ඒ අනුව තමයි අපි අද මෙතෙක් වැඩ කළේ තියෙන්නේ. අන්න ඒ විශ්වාස කරපු දේවල් අතුරින් ඉහළම තැන මෙන්න මේ අවබෝධය තබා ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇසෙන් රූපයන් දකිනකොටම ඇස නිරුද්ධ වෙලා තියෙන්නේ, රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ. මේක මනෝවිඥාණයෙන් දකින්නේ දැන් මේ අලුත් කර්ම සකස් කරගන්න අවස්ථාව. එහෙම හේතුවත් අවිද්‍යාවෙන් ඉන්න තමන් මේ අවිද්‍යාවෙන් නිදහස් වෙන නම් අර බාහිර රූපේ නිරුද්ධ වෙලා කියලා දකින එකයි අවිද්‍යාවේ නිරෝධය කියන මෙන්න මේ අවබෝධය තමන්ගේ අර විශ්වාස කරන ලයිස්ට් එකේ ඉහළම තැනින් ගෞරවාන්විත විදියට තබා ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. හරියට වටිනා ධාතු කරඬුවක වටිනාම ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා වගේ. නැත්තම් ගෙදර හොඳට සුරක්ෂිත තැනක ඔබේ මිල මුදල් ටික රත්තරන් ටික තැම්පත් කරලා තියෙනවා වගේ. ඒකනේ හිතන්නේ දවසට වැඩිපුර වාර ගණන්නේ. නැත්තම් ඔබේ දරුවා නම් දරුවා ගැන තමයි වැඩිපුර හිතන්නේ. දැන් බලන්න ඔබ දැන් මෙහෙම කිව්වට ඔබ දවසට වැඩිපුර හිතන කාරණයක් තියෙනවනේ. කාටවත් නැහැ කියන්න බෑනේ. ඔබ කිව්වහම ඔක්කොම අයිති නෑ. තමන් අයිති කෙනා විතරක් බාර ගන්න. දුක් වෙන්නේ මෙහෙම කිව්වහම මේ හාඳුරු අපි ඔක්කොම වටම මේ රත්තරන් බඩු ගැන හිතන කියනවායි කියලා. එහෙම ගන්න නෙමෙයි මේ කියන්නේ. එක එක කෙනා තමන් අදාළ විදියට ඒක යොදා ගන්න. තමන් දරුවට වැඩිපුර ආසා කරන්න පුළුවන්. තමන්ගේ ගෙදර මෝගේජ් එක ගැන වැඩිපුර හිතන වෙන්න පුළුවන්. තමන් වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. විභාගය අලුත් රැකියාවක්. මේකනේ ඇත්තටම තමන්ගේ ජීවිත ඉලක්කය. මෙහෙම හිතන්නේ නැති කෙනෙක් නැහැනේ ඇත්තෙම කවුරුවත්. එහෙම හිතන එක වරදක් නෙමෙයි මේ කියන්නේ. කියන්නේ අන්න ඒ තැනට ඊටත් වඩා ඉහළ තැනකින් මෙන්න මේ ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය ශ්‍රද්ධාව තබා ගන්න කියලා මේ කියන්නේ. ඕනෑම මිනිසියෙකුට ඕනෑම ජීවියෙකුට ජීවිත ඉලක්කයක් කියන එකක් තියෙනවා. ඒක වරදක් නෙමෙයි. ඒ ජීවිත ඉලක්කයෙන් තමයි ආදාප මේ තත්ත්වයට රැගෙන වෙලා තියෙන්නේ. ඔබ ආදී යම්කිසි දියුණුවක් ලබා තියෙනවා නම් භෞතික වශයෙන් ඒ දියුණුව ලබලා තියෙන්නේ ඔබ ඒ ආපු ඉලක්කයත් එක්ක. ඒක වරදක් නෙවෙයි. ඒක අයින් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. අන්නේ ඉලක්කය ඒ ගෝල් එකට වඩා ඉහළ තැනක බුදුරජාණන් වහන්සේ මේ සාරසංකේ කලබලක්ෂයක් අවබෝධක තුළ අවබෝධ කරගත්තු මේ අනාවරණය මේ දුකේ නිදහස් වීමේ මාර්ගය පිළිබඳව තියෙන විශ්වසනීයත්වය ඒ තැනට ඒ ඉහළම තැනට රීප්ලේස් කරන්න කියලා මේ කියන්නේ. අන්න එහෙම වුණොත් අපට දවසට වැඩිපුර වාර ගණනක් හිතෙන්නේ මෙන්න මේ කරන්නේ. මොකද හිතෙන්නේ තමන් දැන් මේ ඉන්නේ දුකේ නිදහස් වෙන මාර්ගයේද දුක වැඩි කරගන්න මාර්ගයේද කියලා තමන්ටම තමන් ගැන හිතෙන්නට ඕන. යමක් කරනකොට, යමක් කියනකොට, යමක් හිතනකොට හැම මොහොතෙම බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ සර්කල් එකේ කරුණු ශක්තිමත් කරගන්නද මේ යොදන්නේ මේවා? නැත්නම් අවිද්‍යායත්වේ වාසයේ සිවිරාග නිරෝධා කියපු විදිහට මේ සංසාරික සර්කල් එකේ නිදහස් වෙන විදිහට තමන් හිතන්නේ කියලා බලන්න. මෙතනක නම් තියෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි සැබැලෙසම විශ්වාසනීයත්වය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට අවශ්‍ය පරිසරය පහසුකම් ටික සකසා ගන්න තමයි අපි ගෙදර දොරේ වැඩපන හොඳට කරන්නේ. රැකිරක්ෂා සාමාන්‍යයෙන් කරන්නේ. දරුවන්ගේ යුතුයකම්, ඥාතීන්ගේ යුතුයකම්, දන් දීම, සිල්වන්ත වීම විතරක් නෙවෙයි පින්තුනේ සමත භාවනාවක් කරන්නේ මෙන්න මෙතෙන්ට පහසුකම් ටික සලසා ගන්නවයි කියන එක ගැන අපි තේරුම් ගන්නට ඕන. එතකොට මේ ඉහළම තැනින් අපි ආධ්‍යාත්මික ඉලක්කය පවත්වා ගනිමින් අපි කරන හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ ඉලක්කයට එන්නට පහසුකම් ටික සලසා ගන්නට. කල්‍යාණ මිත්‍රයන් ලබන්නට, විවේකී ලබන්නට, හොඳ ධර්ම කරුණු ශ්‍රවණය කරන්නට, නිරෝගී බව ලබා ගන්න, අල්ලපු ගෙවල්ලා ඈත් එක්ක කරදර නොවි, රණ්ඩු සරල නොවි ඉන්න, ගෙදරයිගෙන් බාධා නොවි ඉන්න. මේ දෙයට තමයි පිනතුනි අපි හැමදේම කරන්නේ. නීති රීති පිළිපදින්නේයි අපි. නීති රීති කැඩුවොත් අපිට මේ ගමන යන බාධා වෙනවා. අපි ඉවසන්නේ අය කෙනෙක් බනිනකොට. අපි ඉවසුවේ නැති වුණොත් අපිට ඒකෙන් දුක් හරදර වෙනවා. අපි ඉක්මනින් වැඩපල කරන්න ගියොත්. අන්න ඒ නිසා හැම තැනදීම පිනතුනි මෙන්න මේ ඉලක්කය හරියට අර කියන්නේ මණිකක් රකින්න නාරජෙද කුසේ කියලා. ඔව් නාගරාජය තමන්ට ලැබිච්ච මාණික්‍ය රකින්න ජීවිත පරිත්‍යාගයෙන් අන්නේ වගේ අපි මේ ලැබපු ශ්‍රද්ධා සම්පත්තිය හරියට කරඬුවක දාලා වගේ මේක රැකගෙන මේ ශ්‍රද්ධාව ජීවිත යථාර්ථය බවට පත් වෙන තුරුම අඛණ්ඩව මේ සඳහා කැපවීමෙන් අපි ඉන්නවා. නමුත් වෙනතුනේ කැපවීම හිතන්නේ පාපත යන දෙයක් කියලා. කිසිම දවසක මේ කැපවීම අපතේ ගියා කියලා අපට දුක් වෙන දෙයක් නැහැ. අපි අනේ මොන සම්පත තමට අහි නුණත් මේ ආධ්‍යාත්මික ජීවිතය සඳහා කරපු කැපවීම කිසිදාක අපට පසුතැවිලි පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ රැකපු තරමට තමා දුකේ නිදහස් වුණා. දුකේ නිදහස් වෙච්ච බව තමන් දැනගත්තා. විතරක් නෙවෙයි තමන්ට සාන්දෘෂ්ටික වශයෙන්ම මේකේ ආනිසංසය දැක ගන්න පුළුවන්. එතකොට පින්නතුනි අද අපේ ප්‍රධාන තේමාව පංචස්කන්ධය. බුදුදහමේ සම්පූර්ණ අධ්‍යාපනය කියලා කියන්නේ ස්පිරිචුවල් එඩියුකේෂන් කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය තේරුම් ගැනීම. ඔබ මේ ස්කන්ධ පංචකය තේරුම් ගත්ත පමණට ඔබ ධර්මයේ පිළිබඳව හොඳට දැනුම තියෙන කෙනෙක් බවට පත් වෙනවා, එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙනවා. මේ පංචස්කන්ධයේ තේරුම් ගැනීම මත බුදුදහමේ තියෙන සියලුම ඉගැන්වීම් ටික එක ලයින් එකකට කියලා ලස්සනට निराකරණය වෙනවා. අයි කිසිම තැනක ගැටෙන දෙයක් නැහැ. තමාගේ දෙපා පටලැවෙන ස්ථානයක් නැහැ. එක ලයින් එකකට තියලා සියල්ලක්ම निराකරණය වෙන විතරක් නෙවෙයි. තමා මේ ආධ්‍යාත්මික ගමනෙහි ඉදිරිය බලා වේගෙන් පියවර තබනවා. මෙතෙන්දී ඔබට විශේෂ කුසලතාවයක් ස්කිල් එකක් දිනු වෙනට ඕන. කුමන බණ ඇහුවත් මේ බණ කියන්නේ කොතනින්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් බණ කියනකොටම ඔබට තේරෙන්න ඕන. ඔබ බොහෝ දේවල් වල බොහොම දක්ෂය වෙන්න පුළුවන්. ඔබ කෑම වෙනකොට විවිධ රසවල රස සහිත කෑම වෙන ඔබ දක්ෂයි. පුද්ගල ඇසුරු කරනකොට හවල් කෙනා කොයි වගේ චරිත ලක්ෂණ තියෙන කෙනද කියලා ඔබට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන්. ඔබ යම් රැකියාවක් කරන කෙනෙක් නේ, රැකියාව කරන කෙනාගේ තත්ත්වයත් ඔබට තේරුම් ගන්න පුළුවන්. කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නකොටත් ඔබ දන්නවා මේ බඩුවේ තත්ත්වය මොකද්ද කියලා. රටක ජනාධිපති කෙනෙක් නැත්නම් කිසියම් රටක් කිව්වම මේ රට ගැන ඔබට යම් සිතිවිල්ලක් තියෙනවා. යම් සිතිවිල්ලක් ඔබේ හිතේ තියෙනවා. අහවල් කෙනා මේ වගේ කෙනෙක් වෙන උනහල් රටේ ගෙනෙන්න මේ වගේ කෙනෙක් නේද කියලා නේ. විශ්වවිද්‍යාලයක් ගත්තත් එහෙමයි. අහවල් විශ්වවිද්‍යාලෙ මෙහෙමයි කියලා ඔබ දන්නවා. ඒ බොහෝ තැන්වලදී අපි බොහොම පරිණතයි, දක්ෂයි. නමුත් පින්වතුනේ බුදුදහමේ දක්ෂතාවය කියලා කියන්නේ ඒක නෙවෙයි. බුදුදහමේ දක්ෂතාවය කියලා කියන්නේ අපි දේශවන් වලින් යමක් අහනවා නම් අන්නේ අහන දේ පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. අන්නේ කුසලතාවය ඇති කරගන්නටයි ඔබ මේ බණ අහන්නේ. වෙන කවුරුවත් යටපත් කරන්නවත් වෙන කෙනෙකුට වඩා තමන් උසස් කියලාවත් නැත්නම් තමන්ට බණ කියන දේශකයන් වහන්සේ තමන් තරම් දන්නේ නැහැ කියලාවත් එහෙම ඇඟීමක් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ටම තමන්ගේ ආධ්‍යාත්මික ගමන ගැන විශ්වාසනීයත්වයක් සතුටක් අභිමානයක් ඇති කරගන්න තමා ඇති කරගන්න ඕන කුසලතා ටික ස්කිල් ටික හදාගන්න මේක කියනවා. පින්දු නැවතවතාව සාධුකාරයක් පවත්වන්න හොඳට හොඳට සාධුකාරයක් පවත්වන්න. හොඳයි අපි මේ ඉතාම වැදගත් කරුණු ටිකක් කියන්නේ උපරිම උත්සාහ කරන්නේ මේ කරුණ තේරුම් ගන්න. ටිකක් නිඳ යන වෙලාව නේද? ටිකක් හිටගෙන හරි එන්න මොන ටිකක් හොදන් ඇවිල්ලා නැත්තම් සක්මන් කරමින් හරි මේක අහන්න. මෙතනම නොහිටියත් ඇහෙන මානෙකට ගිහිල්ලා ඇවිද ඇවිද හරි මේ කාරණා ටික අහන උත්සාහ කරන්න. පින්නතුනි මේ ස්කන්ධ පංචකයේ විවිධ න්‍යාය වලින් විස්තර කරලා තියෙනවා. එතකොට ඇස ආදී ආයතන වලට රූප ආදී අරමුණු ගැටෙන මුල් අවස්ථාව එක ආයතනයකට ආයතන කියන්නේ ඇස එක ආයතනයක් කන එක ආයතනයක් මේ වගේ ආයතන හයක් තියෙනවා. එක ආයතනයකට එක අරමුණක් කන්ටැක්ට් වෙන්නේ එක අවස්ථාවක විතරයි. ඒ හටගන්නේ හැම වෙලාවෙම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. අන්නේ හටගන්න මුල් ස්කන්ධ පංචකයට කියන්නේ ඒක පංචස්කන්ධය. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය කියන්නේ දුක් විඳින නිසා නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕන කාරණය බුදුදහමේ දුක්ඛ කියන වචනේ කියන්නේ දුක් විඳින නිසාම නෙවෙයි. ඒක න්‍යායක්. ඒක eternal truth එකක්. වචනයක් වුණාට ඒකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් ඒක දුක් විඳින නිසා දුක්ඛ කියලා කිව්ව නෙවෙයි. ඒක යොදපු විශේෂ වචනයක්. ඒක සත්‍යයක් වශයෙන් දුකයි කියලා කියන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන මුල් අවස්ථාව දුක් විඳින අවස්ථාව නෙවෙයි ඇත්තෙන්ම. දුක විඳින අවස්ථාවෙන් ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාට පස්සේ අපි මනසෙන් හිතන විදිහට තමයි දුකක්ද සැපද කියන එක වෙන්නේ. දැන් ඊටම සරල උදාහරණයක් කියමු. යම් කෙනෙක් තව කෙනෙකුට බැන්නා. ඔබත් එක්ක ඉතාම අමනාප කෙනෙකුට ඔබ ළඟම ඉන්න කෙනෙක් බැන්නයි කියලා කියමු නරක වචන වලින්. ඔබත් එක්ක අමනාප කෙනෙකුට ළඟම ඉන්න කෙනෙක් බැන්නා. බැන්නට පස්සේ ඇතැම්මිට අපේ හිතේ යම් විශ්ස සතුටක් ඇති වෙනවා. ඇයි අමනාප කෙනෙකුට නේ බැන්නේ? එයා ඊට පස්සේ කියනවා එයා එයාට නෙමෙයි මම බැන්නේ ඔයාටයි කියලා. ඒ වචන ටික මං කිව්වේ අහවලට නෙමෙයි මං ඔයාටයි ඒක කිව්වේ කියලා. එතකොට මොකද වෙන්නේ? ශනිකම අපේ මනස වෙනස් වෙනවා. අර මුලින් සතුට සම්පූර්ණ දුකක් බඩපත් වෙනවා. එතකොට පින්නතුනේ දුකාවේ අර වචන ටිකෙන්ද? දුක වචන ටිකෙන් ආවනම් අර මුල් අවස්ථාවේදීම දුක එන්නට ඕන. එතකොට කනට එන ශබ්ද විතරක් නෙවෙයි මේ ඇහැට පේන රූප, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රසය මේ හැම දෙයකටම එන දේවල් පින්නතුනේ මුල් අවස්ථාවේදී දුකක් අස්තපකට නෙවෙයි ඒක උපේක්ෂාසගත අවස්ථාව. දුක හෝ සැප කියන එක කයට යම් කිසි මට්ටමකට ප්‍රාථමික වටෙන් ලැබෙනවා. ඒකත් තේරුම් ගන්න අවශ්‍යයිට කාය විඤ්ඤාණය නිරුද්ධ වෙලා තියෙනවා. අපි කලින් මේකට උදාහරණයක් කිව්වේ ඔබ ඇතැමිට රැකියාවක් කරනකොට රැකියා කරන ස්ථානයේදී ලොකු අනතුරකට පත් වුණා කියලා කියමු කායිකව. ඒ මුලස්ථායිද ඔබට දුකක් ආවා. කායට දුකක් ආවා. ඒක එතනම නිරුද්ධ වෙලා ගියා. ඊළඟට දුක් ටික අපි හටගන්නේ මනසින්. වැඩිපුර කාලයක් ජීවත් වෙන අර මනසින් හටගන්න දුක් එකත් එක්ක මුල් අවස්ථාවේදී දුක මුල් අවස්ථාවේදී අපිට ඇත්තටම තේරුම් ගන්නවත් බෑ. තේරුම් ගන්නේ කාය විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච අවස්ථාවක. ඒකට අපි කලින් උදාහරණයක් කිව්ව පිනතුන මතකද දන්නේ නැහැ. ඔබට අනතුර වුණාට පස්සේ ඔබට හැදෑමට මොකොත්ම නැතුව ඔබට ගෙදර දුකෙන් ඉන්නත් පුළුවන්. රැකියාවක් නැති වෙලා නිකම්ම වැඩපොත් නැහැ දැන් ගෙදරට වෙලා ඉන්නවා. අර දුක විඳ විඳ ඉන්නවා. හැබැයි ඒ වගේම දුක ඔබට ඇති වෙලා ඔබට රැකියා කරන ස්ථානයෙන් දැන් ගෙවනෝ වගේ දහගුණයක පඩියක් ගෙවනෝ. රැකියාවට යන්න ඕනත් නැහැ. අලුත්ම ගේකුත් හම්බුණා. අලුත්ම හොඳම පන්නේ වාහනයකුත් හම්බුණා. කලින් ලැබුණු පඩිය වගේ දහගුණයක පඩියකුත් ගෙදර නිකන් ඉඳන් හම්බ වෙනවා. දැන් තත්ත්වය කොහොමද? පින්නතුනි කායිකව දුකක් ඇති වෙනවා. කායික දුකක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඒක අපි දුක ගන්නෙ මනසින්. ඊට පස්සේ Tamanට හිතේ ඇතැම් විට අනේ මේ රෝගී කලින් හැදුණා නම් හොඳයි කියලා. මේ අනතුරට කලින්පත් වුණා නම් කලින් ඉඳම නිකන් ගෙදර ඉඳන් පඩි ගන්න තිබුණේ නැති කියලා. පින්නතුනි ඒ මට්ටමට මනස වෙනස් වෙනවා. එහෙනම් මම මේ සරල උදාහරණයක් කිව්වේ පින්නතුනි. අපට කායික දුකක් ආවත් ඒක ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඒකේ වැඩිපුර දුක් එකක් අපි ගොඩ ගන්නේ කාය විඥානේ නෙවෙයි මනෝ විඥානේ. එතකොට අර මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය අපට කියන්නේ පරිඤ්ඤයයන් කියලා පිරිසිඳ දැනගන්න කියලා. මොකද්ද පිරිසිඳ දැනගන්න කියන්නේ? එය සංකතං ඕලාරිකං පරිසම්පන්නං. ඒක සංකත දෙයක්, හේතු නිසා හටගත්තු දෙයක්. ඒක අනිත්‍ය දෙයක්, ඒක විපරිණාම දෙයක්, ඒක පරිසම්පන්න දෙයක් කියලා නෝනින් දැක ගන්නට ඕන. ඒ මුල් අවස්ථාවේ දුකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ හිටියා බුදුහාඳුරගේ කාලේ සමහර අය හිටියා දුක්ඛ සත්‍ය දුරු කරන්න කියපු අය. දුක්ඛ සත්‍ය දුරු කරන්නේ කොහොමද එහෙනම්? දුක්ඛ සත්‍ය කියන්නේ ඇහැට රූපයක් ගැටෙන මුල් අවස්ථාව, කනට ශබ්දයක් ඇහෙන මුල් අවස්ථාව, නාසයට ගඳ සුවඳක් දැනෙන මුල්ම අවස්ථාව, තේරුම් ගන්න අවස්ථාවනේ කන්ටැක්ට් වෙන ප්‍රාථමික අවස්ථාව. ඇස්කන්නාසා දේන්ද්‍රිය වලට මුලින් ලැබෙන අත්දැකීම විපාක මට්ටමේ අවස්ථාව. ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං කියලා තියෙනවා. ඒ දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න. ඒක අනිත්‍ය වශයෙන්, ඒක දුක් වශයෙන්, ඒක විපරිණාම වශයෙන්, සංකත වශයෙන්, පරිසම්පන්න වශයෙන්, වය ධම්ම, කය ධම්ම, නිරෝධ ධම්ම ආදී වශයෙන් ඒක පිරිසිදු දැනගන්නයි කියන්නේ. එතකොට යම් කිසි තැනක ඔබට ඔබ ඇහෙනවා නම් පරිඤ්ඤයයන් කියන කාරණය. චක්කුම් පරිඤ්ඤයයන්, රූපම් පරිඤ්ඤයයන්, චක්කු විඥානම් පරිඤ්ඤයයන්, සෝතම් පරිඤ්ඤයයන්, නාම රූපම් පරිඤ්ඤයයන් කියලා තියෙනවා නම් ඒ තියෙන්නේ කොතන අවස්ථාවද? අර විපාක මට්ටමේ අවස්ථාව තමයි අර පරිඤ්ඤය කියලා කියන්නේ. හොඳට මේ කරුණ ටික තේරුම් ගන්න. මේ කරුණ ඔබට ඇහෙනවා නම් ඔබ හුඟා පින්වන්තයි. මේක ඔබට තේරෙනවා නම් ඔබ ඊටත් වඩා පින්වන්තයි. මේ තේරුම් ගත්ත දේ යනකම මතක තියෙනවා නම් ඔබ හුඟා වාසනාවන්තයි. පින්නතුනි පරිඤ්ඤය කියලා වචනේ තියෙනවා නම් ඒක රූප වේදනා ආදී ස්කන්ධ වශයෙන් වෙන්න පුළුවන්. ඇස කන නාස ආදී ආයතන වශයෙන් වෙන්න පුළුවන්. රූප ශබ්ද ආදී අරමුණු වශයෙන් වෙන්න පුළුවන්. චක්කු විඥාන ආදී විඥාන වශයෙන් වෙන්න පුළුවන්. චක්කු සංපස්සජා වේදනා ආදී වේදනා වශයෙන් වෙන්න පුළුවන්. නාම රූප විඥාන කියලා වෙන්න පුළුවන්. ඒ කොතන තිබ්බත් තියෙන්නේ අර පටිසම්පාද සර්කල් එකේ තියෙන කොටසක් නෙවෙයි. ඒ පරිඤ්ඤය කියලා කියන්නේ අර මුල් අවස්ථාවේ කාරණේ. ඇතැම් විට පටිසම්පාදයේ තියෙන කාරණාවක් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් තියෙන්නේ අර දුක්ඛ සත්‍යයේ දෙවෙනි කොටසක් වෙනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියන කාරණේ අන්නේ දෙවෙනි පියවරේ කාරණාවක් තමයි එතන පරිඤ්ඤය කියලා තියෙනවා නම් තියෙන්නේ. දුකයි දුක්ඛ සත්‍යය දෙකම වෙන කාරණේ තමයි එතනේ තියෙන්නේ. භවය හදන අවස්ථාව අර දෙවෙනි අවස්ථාව. කායික දුක, චේතසික දුක කියන අවස්ථාව අපි මනසින් දුක ගොඩ ගන්න අවස්ථාව. ඒ භවය සකස් වෙන අවස්ථාවම තමයි. එතකොට එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි අර පිරිසිදු අවස්ථාව. මුල් ස්කන්ධ පංචක අවස්ථාව. එතකොට මුල් ස්කන්ධ පංචකයට දුක සත්‍ය කියලා කියනවා. ඊට පස්සේ හදාගන්න භවය හදාගන්න උපාදාන ස්කන්ධ පංචකයට දුක සත්‍ය කියලා කියනවා. එනිසා තමයි ධම්මචක්ක සූත්‍රයේ අවසානට කියන්නේ සංකේතේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා. දුක සත්‍ය විස්තර කරනකොට ධම්මචක්ක සූත්‍රයේහි අර පංච උපාදාන ස්කන්ධයත් දුක සත්‍ය විදිහට කියලා තියෙනවා. එතකොට පටිසම්පද සර්කල් එකට වැටිලා දැන් තියෙන අවිද්‍යාව පාදක. නමුත් විශේෂයෙන්ම කියලා තියෙනවා අස්හාදී ආයතන පරිඤ්ඤය කියපු අවස්ථාව. ඒ පරිඤ්ඤය කියන අර විපාක මට්ටමේ අවස්ථාව පිළිසින් දැනගන්න කියලා කියන්නේ. එතකොට අන්නේ විපාක මට්ටමේ අවස්ථාව දුරු කරන්න කියලා නැහැ. දුරු කරන්න කියපුවා ඒ කාලෙත් හිටියා. දුරු කරන්න කියන්නේ මොකද්ද? දුරු කරන්න කියන්නේ ඇසෙන් රූප නොබලින කියලා එනවා. කනෙන් ශබ්ද නොහින කියන එක. එතකොට ඇස වහගෙන ඉන්න කන වහගෙන ඉන්න කියලා යමෙක් කියනවා නම් ඔහු කියන්නේ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා. එතකොට දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා බුදුදහමේ නැහැ. දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්න නැහැ කියලා කියන දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයන් කියලා. එතකොට එක තැනක කියනවා චක්කුම් පරිඤ්ඤයන් කියලා. එක තැනක කියනවා ඇස පිළිසින් දැනගන්න කියලා. තව තැනක කියනවා චක්කුම් ආදිත්‍යං චක්කුම් පහතබ්බං කියලා. චක්කුම් ආදිත්‍යං කියන්නේ මොකද්ද? අර මුල් අවස්ථාවේ ඇස නෙවෙයි. ඒ චක්කුම් ආදිත්‍යං ඒ චක්කුම් පහතබ්බං කියන්නේ අර අවිද්‍යාව සහගතව මුල් ඇස නිරුද්ධුණාට පස්සේ අවිද්‍යාව සහගතව නিত্য සපාත්ම විදියට අර නිරුද්ධ වෙච්ච දේ දැන් ඇති දෙයක් හැටියට අවිද්‍යා මහාදකව ගන්න ඇසයි එතන චක්කුම් ආදිත්‍යං කියලා කියන්නේ. අන්නේ ඇසයි ගිනගෙන තියනවා කියලා කියන්නේ. අන්නේ ඇසයි දුරු කරන්න කියලා කියන්නේ. එතකොට පහතබ්බං කියලා තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මේ මොකද්ද කියන්නේ. පහතබ්බං කියනවා නම් මොකද්ද? ඔව් බොහොමදයි පහතබ්බං කියනවා නම් කියන්නේ සමුදය සත්‍ය කියන්නේ. මෙන්න මෙතෙන්ට අපි දක්ෂ වෙන්නට ඕනේ පිනතුනි. මෙතෙන්ට අපි දක්ෂ නම් අපට අකුරක් කියන්න බැරි වුණත් අපි තමයි ලෝකේ ඉන්න උගත්මය වාසනාව තමයි වඩපත් වෙන්නේ. එතකොට එක ඇසක් තියෙනවා පිරිසිදු දැනගන්න ඕනේ ඇස. ඒ කියන්නේ විපාක මට්ටමේ මුල් අවස්ථාවේ ඇස. ඊළඟට චක්කුම් ආදිත්තං චක්කුම් පහතබ්බං කියලා තියෙනවා. ඒ සමුදය සත්‍ය අවස්ථාව තෘෂ්ණා සාගතව ගන්න ඇස. ඊළඟට කියනවා රූපාදිස්කන්ධ පංචකයේ වඩන්න ඕන අවස්ථාව ගැනත් කියනවා. භාවයතබ්බං කියලා. සංඥාව වඩන්න කියලා තියෙනවා. දස සංඥා වඩන්න කියලා තියෙනවා. සංස්කාරස්කන්ධයේ තියෙන ප්‍රඥාව, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා තියෙනවා. භාවයතබ්බං කියනවා නම් මොකද ඒ කියන්නේ? ඔව් භාවයතබ්බ කියනවා නම් ඒ කියන්නේ මාර්ග සත්‍යය. එතකොට ඒ මාර්ග සත්‍ය කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩන අවස්ථාවේ තියෙන සාදී ආයතන රූප ආදී ස්කන්ධ පංචකය මේ ආදී දේවල් තමයි එතෙන්දී මේ කාරණය තුළ ගොනු කළ තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට දක්ෂ නැති වුණාම තමයි අපි හැම තැනදීම අපට ප්‍රශ්න ඇති වෙන්නේ. එක තැනක විඥානං කියලා තියෙනවා පරිඤ්ඤයං කියලා. එක තැනක විඥානං කියනවා පහතබ්බං කියලා. එක තැනක විඥානං කියනවා භාවයතබ්බං කියලා. අපිට හිතා ගන්න බෑ මේ කොතන කියන කාරණේ දෙකේ. අපි හිතනවා දැන් මේ බුදුහාමරට වැරදිලාවත්ද? නැත්නම් එකම විඥානේ හැම විදිහටම වැඩ කරනවද කියලා අපිට හිතෙන්නේ. නැහැ පින්නතුනි. විඥානං පරිඤ්ඤයං කියලා තියෙනවා නම් ඒ තියෙන්නේ අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ තියෙන විඥානය. දුක සත්‍ය තියෙන විඥානය පරිඤ්ඤය කියලා කියන්නේ. විඥානං පහතබ්බං කියලා කියනවා නම් මායූපමංච විඥානං කියලා කියනවා නම් විඥානය මායක් වගේ කියලා කියනවා නම් ඒ කියන්නේ කොතන විඥානේද? එතන කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැන තියෙන විඥානේ. නැත්තම් විඥාන උපාදාන ස්කන්ධේ. අන්න ඒකයි ප්‍රහිණ කරන්න ඕන. ඒ විඥානය පහතබ්බ කියලා කියන්නේ. තාවතනක විඥානය කියලා තුන විඥානම් භාවය තබ්බන් කියලා. නැත්නම් චිත්තම් පඤ්ඤාච භාවයන් කියලා. චිත්තම් ප්‍රඥාව දිනු කරන්න කියලා. එතන කියන විඥානේ මොකද්ද? එතන කියන විඥානේ මාර්ග සත්‍ය. වඩන ඕන විඥානේ. එතනට විඥානේ විතරක් නෙවෙයි. එතනට සම්බන්ධ වෙනවා. ඒ විඥානේ තියෙනවා නම් විඥානේ තනියම තියෙන්නේ නැහැ. විඥානේ තියෙන ඕන තැනක සම්බජිත සාධාරණ චෛතසිකත් එක්ක යන්නේ. එතන පස්ස වේදනා සංඥා චේතන ඒකත්ත ජීවිතීර මානසිකාර මේවත් එකයි මේ සිටින්නේ පස්ස වේදනා සංඥා චේතන ඒකගත ජීවිතීන්ද්‍ර මානසිකාර ඒතර එතන තියෙන සංඥාව අප වඩන ඕන සංඥාව තියෙනවා නම් එතන තියෙන විඥානයත් ප්‍රඥාවත් එක්ක මුසු වෙල යන්නේ එතන තියෙන සංඥාවත් ප්‍රඥාවත් එක්ක මුසු වෙල යන්නේ දස සංඥාවල කියන විදිහට ඒ සංඥාව වඩන ඕන සංඥාව ඒ සංඥාව දුරු කරන්න කියලා නැහැ. ඒ සංඥාව කොහොම හැලු දෙයක් කියලා ලක් කළ නැහැ. ඒ සංඥාව භාවයේ තබ්බ එකක්, ඒක දිනු කරන්න ඕන සංඥාවක්. ඒ සංඥාව එක්ක මුසු වෙච්ච චෛතසික ප්‍රඥා චෛතසිකත් එක්ක කියන්නේ ශ්‍රද්ධා චෛතසිකත් එක්ක කියන්නේ ඒක වඩන්න ඕන සංඥාව වඩන්න ඕන විඥානේ වඩන්න ඕන චේතනාව එතකොට මෙන්න මෙතෙක් තමයි අපි දක්ෂ වෙන්නට ඕන ධර්ම කරුණක් සඳහන් කරනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මෙතෙන්ද කියන්නේ මේ දුක් සත්‍යයට අදාළ කාරණයක්ද නැත්නම් දුක් සත්‍යය සමුදය සත්‍යය දෙකටම සම්බන්ධ වෙන කාරණයක්ද මේ කියන්නේ කියලා අපි දක්ෂ වෙන්නට ඕන තේරුම් ගන්න. ඒ වගේම මේ භවයේ තබ්බ කියලා විදිහට වඩන්න ඕන කාරණයක්ද කියලා අපි දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේටත් මා දේශනා කරන්නේ මේ රූපාදිස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක අනත්ම විදිහට නැවතත් වඩන්න කියලා. උන්වහන්සේ කත කිච්ච අනුපද සදත්ත පරිකින බව සංයෝජන නාපරං ඉත්තත්තාය ආයි කරණද යන්නේ උස්සම් බ්‍රහ්මචරියන් කතං කරණියම්. නමුත් ඒ උනත් උන්වහන්සේලටත් දෙට ධම්ම සුබ විහරණය සඳහා තවදුරටත් උන්වහන්සේලා මේ රූපාදිස්කන්ධ පංචකයේ අනිත්‍ය වශයෙන් වඩමින් එහෙම වඩමින් හිටියයි කියලා වරදවා තේරුම් ගන්න එපා. උන්වහන්සේලා මාර්ග සත්‍ය ඉන්නවා කියන එකක් නෙවෙයි කියන්නේ. උන්වහන්සේලා නිරෝධ සත්‍යය තවදුරටත් සාක්ෂාත් කරමින් ඉන්නේ. නිරෝධ සත්‍ය අකණ්ඩව දිට්ඨ ධම්ම සුඛ විහරණය වශයෙන් උන්වහන්සේලා භාවිත කරමින් ඉන්නේ. මාර්ගය අවසන් කරපු උත්තමයන්. පින්නතුනි මෙන්න මේ කරුණු ටික අපි මනුවෙන් දැනගන්නට ඕන. එතකොට මේ පංචස්කන්ධය කියන එක ආයතන වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඇස කන නාසාදී ආයතන වලට, රූපාදී අරමුණු වලට, නාම රූප විඥාන ආදී කරුණු වලට, පටිසම්පාද අංග හැම එකකටම මේ ස්කන්ධ පංචකයේ කරුණු අපට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ස්කන්ධ පංචකය පැහැදිලි කළ දෙන්න තමයි ත්‍රිවිධකේ විශාල ඉඩකඩක් වෙන් කළ තියෙන්නේ. සංයුතනිකායේ කන්ද සංයුත්තේ කියලා වෙනමම කොටසක් ලොකු ග්‍රන්ථයක් පිටු 4500ක ප්‍රමාණයක් වෙනම කොටසක් වෙන් කළ තියෙනවා කන්ද සංයුත්තේ කියලා. ස්කන්ධ පංචකේ තේරුම් ගන්න. විභංග අපකරණේ කන්ද විභංගය කියලා වෙනම කොටසක් මේ සඳහා වෙන් කළ තියෙනවා. ඇයි ඒකට හේතුව මේක තේරුම් ගැනීම මත තමයි සම්පූර්ණ බුදුදහම සම්පූර්ණ නිවන් මඟ විවරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රථම ධර්ම දේශනාවෙන්ම මේ කරුණ අනාවරණය කළා සංකීර්තේන පංචපාදනඛන්ධා දුක්ඛා කියලා. එතකොට දුක්ඛ සත්‍ය කියනකොට පින්නතුනි අසහාදී ආයතන දුක්ඛ සත්‍ය විදිහට කියන්න පුළුවන්. රූපාදී අරමුණු දුක්ඛ සත්‍ය විදිහට කියන්න පුළුවන්. රූප වේදනාදී ස්කන්ධ පංචකය දුක සත්‍ය විදිහට කියන්න පුළුවන්. ඒ හැම තැනම තියෙන මුල් අවස්ථාව. එතකොට ඇස රූපයත් එක්ක කන්ටැක්ට් වෙලා හදන සම්බන්ධ වෙලා පටිගෙන් හදන ස්කන්ධ පංචකය දුක සත්‍යය. එතකොට ඒ දුක සත්‍ය තුළ ඒ ස්කන්ධ පංචකය තුළ අසාදී ආයතනක් තියෙනවා. රූපාදී අරමුණුත් තියෙනවා. චක්කු විඥානාදී විඥානක් තියෙනවා. රූප සංඥාදී සංඥාක් තියෙනවා. චක්කු සංපස්සජා වේදනාදී වේදනාක් තියෙනවා. රූප සංචේතනාදී සංස්කාර ස්කන්ධත් ඒ තුළ ගොනු වෙලා තියෙනවා. එතකොට දුක සත්‍ය කියලා කියන කොට එක දැනක බුදුහාමුදුරෝ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා දුක සත්‍ය විස්තර කරලා තියෙනවා. සංකීර්තන පංච උපාදාන කන්දා කියලා දුක සත්‍ය විස්තර කරලා තියෙනවා. ඒ වගේම ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව දුක සත්‍ය විදිහට කියලා තියෙනවා. මේ වගේ අවස්ථා ගානකින් දුක සත්‍ය විවිධ න්‍යාවලින් පැහැදිලි කළ දෙල් තියෙනවා. එතකොට දුක සත්‍ය කියන එක සාමාන්‍යයෙන් අපි හිතන්නේ ජාති දුක්ඛ ජරා දුක්ඛ කියන අර්ථ විග්‍රහය විතරයි දුක සත්‍ය කියලා කියන්නේ. නමුත් ඒක විග්‍රහයක් විතරයි. සංකීර්තේන පංච උපාදානඛන්ධා දුක්ඛ කියන කාරණේનો දුක සත්‍ය විස්තර කළ තියෙනවා. රූපාදී ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව දුක සත්‍ය විදිහට කියලා තියෙනවා. ඒ වගේම අසාදී ආයතන දුක සත්‍ය විදිහට කියලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් අසාදී ආයතන එක තේරුම් ගන්නවා නම් ආයතන වල දක්ෂයෙක් වුණොත් ඔහු දුක සත්‍ය පිළිබඳ දක්ෂයෙක් වෙනවා කියලා කියලා තියෙනවා. මෙන්න මේ අවබෝධය අපේ ජීවිතේට ලැබෙනකොට අපට තේරෙනවා කොයි මොහොතක තමන්ට ජීවිත අත්දැකීමක් ලැබුණත් ඒ ලැබෙන්නේ කොයි කාරණය මතද කියන එක තමා තේරුම් ගන්න දක්ෂ වෙනවා. එතකොට කිසියම් අවස්ථාවක ඇස රූපෙට ගැටෙනවා නම් ඒ ගැටෙන මුල් අවස්ථාව දුක්ඛ සත්‍ය අවස්ථාව. හැබැයි තේරුම් ගත යුතු ප්‍රධානතම දේ ඒ දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වන විපාක මට්ටමේ ඉන්ද්‍රිය ආයතන ස්කන්ධවල ඒ මොහොත තුලදී අපට තේරුම් ගන්න බෑ. අපි නිතර කියන උදාහරණයක් තමන් වාඩි වෙලා ඉන්න තැන තමන්ට දැන් පේන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න තැන පේන නම් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න ඕන. නැගිට්ටාම පේන්නේ දැන් වාඩි වෙලා ඉන්න තැනද කලින් වාඩි වෙලා හිටිය ස්ථානයද? ඔව් කලින් වාඩි වෙලා හිටිය තැන තමයි පේන්නේ. දැන් වාඩි වෙලා ඉන්න තැන තමන්ට පේන්නේ නැහැ. ඔබ ඇවිදිනකොට කකුල් දෙක දිහා බලාගෙන ඇවිදින්නේ ඔබ? නිතරම ඉස්සරහා දිහා බලා තමයි ඇවිදින්නේ. ඇවිදින්නේ රාත්‍රී කාලේ ඔබ කරවල යනකොට ටෝච් එක ගහන්නේ කකුල් දෙකටද ඉස්සරහටද? ඉස්සරහට ටෝච් එක ගහන්නේ. ඔබ ඩ්‍රයිව් කරනකොට රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහ බලාගෙනද? ඇයි ඔබ රෝද දිහා බලන්නේ? රෝද ළඟනේ ඔබ ඉන්නේ දැන්. රෝද දිහා බලාගෙනනේ ඔබ ඩ්‍රයිව් කරන්න ඕනේ. පිනතින් රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්න බෑ අපිට. අපි නිතරම ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන්නේ. එතකොට අපි දැනට හිටගෙන ඉන්නේ කලින් දැකපු තැනයි ඉන්නේ. අන්න ඒ වගේම තමයි ඔබ දැන් මේ දයන් දකිනව නම් හිතන්න එපා ඔබ මේ දකින්නේ දැන් දේ කියලා. ඔබ මේ දකින්නේ ඊට වඩා කලින් මොහොතකට කලින් දැකපු දේ තමයි. ඒක නිරුද්ධ වෙච්ච මොහොතක තමයි ඔබ මේ මනෝවිඤ්ඤාණය දැන් දකින්නේ කියලා තේරුම් ගන්න දක්ෂ වෙන්නේ. එතකොට අපට දුක් ඇතිවන්නේ ඇයි? බිය ඇතිවෙන්නේ ඇයි? කෙලෙස් ඇතිවෙන්නේ ඇයි? කෙලෙස් ඇතිවෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනි අපට හිතෙනවත් දැන් පේන රූපේ මේ දකින්නේ කියලා. ඔබට රූපයක් මතක් වෙනකොට කවුරු හරි කෙනෙක් බැනපු සිද්ධියක් මතක් වෙනකොට ඔබට හිතෙන්නේ ඒක නා දැන් බලනවා කියලා වගේ තමයි හිතෙන්නේ. තාවපාරක් යගෙන් බැනුම් අහගන්න පුළුවන්. ඒක පාරක් බැනලා දැන් එයාට මතකත් නැහැ. දැන් අපි තාමත් බැනුම් අහනවා. අවල් දවස්සේ අවල මට අවල් තැනදී බැන්න. අවල් අය සිටියේවලේ මට ලැජ්ජාත් හිතුණා. බලන්න එහෙම බනින්න හොඳද? අච්චර කටි හිටිය ස්ථානයකදී. මම තමයි දුක් වෙනවා. ඒ රූපය සම්පූර්ණයෙන්ම තමන්ගේ කරගෙන දැන් මේ නිරුද්ධ වෙච්ච රූපය තුළ තමන් ජීවත් වෙනවා. මේ තමා දුක ස්පර්ශ කරන අවස්ථාව පිනතුනි. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. එතකොට අවිද්‍යාවෙන් ඉන්නකන් අපි ඉන්නේ රූපය තුල යැපිලා, රූපය තුල ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි ජරා මරණ දුක් සියලුම දුක් අපි ස්පර්ශ කරමින්. අපේ ජීවිතේ සාමාන්‍ය බැනුමක් විතරක් නෙවෙයි. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගියා කියන කාරණේ ඔබේ කනට ඇහුණොත් අන්න ඒ දුක් ටිකත් ඔබ තුරුළු කරගෙන ඇවිල්න්නේ. යම් කිසි කෙනෙක් ඔබ ගැන ගුණ කතනයක් කරනකොට මොහුගා සතුට වෙනවනේ, හිනා වෙනවනේ. ඔබේ දරුව ගැන ලොකු වර්ණාවක් කරනවා. හරිම දක්ෂ ළමයෙක් වාර්තාවක් තිබ්බා, හොඳම ළමයෙක් කියා කියලා හිතාගෙන ඉනකොට පිරිස මැදදී ඔබ ගැන වර්ණා කරනකොට පුදුම සතුටක් එන්නේනේ. ඒ සතුටේ අනිත් පැත්තම තමයි පෙනුතුනේ. ඒ දරුවාට කුමනෝ අනතුරක් වුණා කියන පණිවිඩය එනකොටත් අර සතුටේ අනිත් පැත්ත තමයි. එකම කාසිය දෙපැත්ත වගේ වෙනසක් නැහැ. අර සතුට වෙච්ච ප්‍රමාණයෙන්ම හෝ ඊටත් වඩා වැඩිපුර තමයි ඒ දෙයට අනුතුරු වෙනකොට දුක් වෙනවා. යමස්ථා දෙකේදීම අපි අවිද්‍යාව සමානයි. අවිද්‍යාව වෙනසක් නැහැ. ඒ දෙපළේදීම තමයි හිටියේ රූපේ මත යැපිලා හිටියේ. නිරුද්ධ වෙච්ච රූපේ දැන් තියෙන රූපයක් විදියට අරගෙන ඇති උනේ. එතකොට යම් කිසි කෙනෙක් කණෙන් අහන දේවල් ඇසෙන් දකින දේවල්ට සතුට වෙනවා කියලා කියන්නේ එපමණට මේ තැනැත්තා තමාට කැමති දේවල් ලැබෙනකොට දුක් විඳින්න හේතු ටික සියලක් සකස් කරගෙන මේ. ඒ නිසා ඔබ සතුට වෙනවා නම් සතුට වෙන කමක් නැහැ. හැබැයි ඒක ඔබ නුවණින් දැකලා සතුට වෙන්න. එහෙම නැතුව විද්‍යාසහගත සතුට නොතින් ඔබට එපමණටම දුක් වෙන සිද්ධ වෙනවා. මේක පින්නතරින් කායිකවත් නිර්මාණයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. හේතු ඇති කල්ලි මේ සිද්ධිය සිද්ධ වෙනවා. අපිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මාර්ග උපදේශකයන් විතරයි. අත්තහතරෝ තථාගතා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මාර්ගෝපදේශකයන් විතරයි. උන්වහන්සේලාට කිසිම කෙනෙක් කෙනෙක් දුකෙන් නිදහස් කරවන්න පුළුවන් කමක් නැහැ. විමුක්තියට ඔසවා ගන්නට පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන් එකම දේ මේ යථාර්ථය තේරුම් කළ දීම විතරයි. අන්‍ය දේ තේරුම් කළ දෙනකොට නුවණැති අය මේ කහලා මේ යථාර්ථය කරා යන්නට තම ආධ්‍යාත්මික ගමන කියදෙනවා. පින්නතුනි ගත්තුල බද්ද කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය සඳහන් කරනවා දම්වැලක බැඳී සුනකයෙක් ගැන, බල්ලෙක් ගැන. ඉතාම ශක්තිමත් කණුවක බැඳපු දම්වැලක බැඳපු බලපැටියෙක් කියනවා. මේ බල්ලා ඇවිදිනවා නම්, නිදිය ගන්නවා නම්, කුමන හෝ දෙයක් කරනවා නම් කරන්නේ අර කණුව වටාමයි. අර දම්වැලත් එක්ක හුදන් දෙනවා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පෘථග්ජන ලෝකියා. මේ දම්වැල නැමැති නැත්තම් උපාදාන නැත්තම් අවිද්‍යාව නැමැති මේ දම්වැලෙන් බැඳිලා අපි මේ ජීවිතය තුල කරගෙන ඉන්නේ. අපේ ජීවිතයේ සම්පූර්ණ මියන්නේ මේ පංචවස්කන්ධ ලෝකයෙන් මියන්නේ. අපිට මේන් බැහැර ලෝකයක් හිතනවත් බෑ කියනතුනි. මේන් බැහැර ලෝකයක් හිතනවත් පුළුවන් කමක් නෑ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවුනනම්. හීනකින්වත් ලෝකෙට නොසිතෙන යථාර්ථයක් මේක. මෙහෙම ලෝකයක් තියෙනවාද කියලාවත් ලෝකේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහමක් නොඇසුවදී. සාමාන්‍ය අපි වගේ ඇට විතරක් නෙවෙයි. සරුවත් මහීමන් වහන්සේ ගිහි කාලේ උපරිම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. දැන් හරි විදිහට නම් ડોක්ටරේට් සීසු පහකට අත්දැක ගත්ත කෙනෙක්. උන්වහන්සේගේ නුවණ කොච්චරද කියතොත් එක කල්පයක් තුළ වැහැපු වර්ෂාවල වැහි බිඳු ගන්න පවා ගණන් කරන්න පුළුවන් මට්ටමක් තිබිච්ච කෙනෙක්. එවැනි නුවණක් තිබිච්ච කෙනෙකුටවත් මේක තනියම අවබෝධ කරගන්න බැරි වුණා. මෙවැනි යථාර්ථයක් තියෙනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ෝ උන්වහන්සේගේ දහම ආපු ශ්‍රාවකයෙකුගේ වෙත්ින් ඇසා දැනගත්තොත් විතරයි අපි දන්නේ. දැන් අපි මේ ලෝකේ කරකැවෙනවා කියලා දන්නේ කොහොමද? අපි දැකලද? අපි දැකලා නෙවෙයිනේ. කවුරු හරි කෙනෙක් අනාවරණය කරපු ඉඳන් අපි මේක දන්නේ. මේ පෘථුවෙන් එහාට ගිහිල්ලා තේරුම් අරගත්තු දෙයක් තමයි පේන්නේ. අන්න ඒ වගේ තමයි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙච්ච කෙනෙක් දැකපු යථාර්ථයක් තමයි මේ අපට අනාවරණය කළ දුන්නේ. මේක දේශනා නොකරනම් අපි දන්නේ නැහැ. අපි හිතන්නේ ඇතර රූපය පේනකොට මේ මොහොතේ රූපය පේනවා කියලා. එතකොට මේ ලෝකෙ ඉඳගෙන අපිට පින්දාම් කළ සුගතිගාමි වෙන්න පුළුවන්. සුගතිගාමි වෙන බාධාවක් නැහැ. අවසාන මොහොතේ මේ කරපු සිතුවිල්ල සිතර එනකොට අපිට ඒ ගැන හිතලා අපිට සුගතිගාමි වෙන්න පුළුවන්. අපි මෙතෙක් කලක් ආවෙ හැම තමයි. යහපත් දේවල් කරලා දාන සීල භාවනා කරලා ලෝකයේ තුල ඒ දේ අහලා අපි මරණසන මොහොතේ හොඳ සිතුවිල්ලක් ඇවිල්ලා තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. එතකොට සංසාරයේ සුගති ලබන්නේ නෙමෙයි මේ ධර්ම අපි කියන්නේ. මේ අප කතා කරන කරුණු, මේ සාකච්ඡා කරන කරුණු, මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරුණු මේ සාකච්ඡා කරන්නේ. එනිසා අපි නොතුනි මේක පරිසෝතගාමී නිපුණන් දුද්දසන් අනුන් කියලා දේශනා කළා. මේ කුඩුගම් බලන ධර්ම. මුළු ලෝකෙමයි කියලා අය කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකයක් අපි ඉපදුණා. අපි මිය ගියත් මේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. ඒක සම්මුති සත්‍ය අනුව හරියි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ නිර්මාණය කරන්න අපි මේ මොහොතේ. ලෝකේ දිහා අපි බලන්නේ අපේ පැත්තේ ඉඳගෙන බලන්නේ. බුද්ධ ශ්‍රාවකයන් සහ විද්‍යාව අතර තියෙන වෙනස මොකද්ද? ප්‍රධානතම වෙනස තමයි අපි ලෝකයේ දිහා බලන අපේ පැත්තේ ඉඳගෙන. අපේ මනස අවිද්‍යාව ආදී හේතු මත අපේ අස්කන්නාස ආදී ඉන්ද්‍රිය ටික සකස් කරනවා. ඒ ඉන්ද්‍රිය වලට සාපේක්ෂව මේ මොහොතේ රූපය පහළ වෙනවා. ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පොට්ටබ්බයේ මේ දේවල් ඒ ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය වෙන දේ. අපේ පැත්තේ ඉඳලා ලෝකය බලන්නේ අපි මේ ලෝකෙට සම්බන්ධ වුණොත් තමයි ඒක රූපයක් වෙන්නේ. ඒ රූපය අතීත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, හේන, ප්‍රණීත, සුකුම, ඕලාරික, දුර, ළඟ මේ කුමන ක්‍රමයක රූපයක් වුණත් ඒ රූපය රූපයක් බවට පත් වෙන්නේ, රූපස්කන්ධයක් බවට පත් වෙන්නේ. ඒක මේ ආකාර 11කින් කිසියම් විදියක අපේ මනස බද්ධව, මනස ප්‍රතිබද්ධ දෙයක් වුණොත් විතරයි ඒක රූපයක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ රූපය කියන දේ අපට ස්පර්ශ වෙන රූපය හැම දෙනාටම පොදු නෑ. අපට තමන්ට ගෝචර රූපය වුණත් ඒ අවස්ථාවේදී අපේ මනසේ ස්වභාවයට අනුව ඒ රූපය වෙනස් වීම තීරණය කරනවා. විද්‍යාඥයාගේ වෙනස තමයි විද්‍යාඥයා රූපය බලන්නේ රූපෙ පැතිඳගෙන අපේ පැතිරෙන වෙන විදිහටම බලන්නේ. එතකොට මොකද වෙනස? අපි ඉපදෙන කලනොත් රූපයක් තිබුණා, ඒ රූපය කාටත් පොදුයි. ඒ රූපය ඕනම කෙනෙකුට සර්ච් කරන්න පුළුවන්, රිසර්ච් කරන්න පුළුවන්, ටෙස්ට් කරන්න පුළුවන්. ඒක සතර මහා භූත රූප, ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදීන් හැදලා තියෙන්නේ. මේක ඕන කෙනෙකුට පරීක්ෂණ කරන්න පුළුවන් කියලා ඒගොල්ලන් කියනවා. ඒ විතරක් නෙමෙයි, අපි ඒක ගැන අර 11 ආකාරයකට දැන නොසිට හිටියත් ඕනම කෙනෙකුට ඒකත් විඳින්න පුළුවන් කියන හැඟීම. එතකොට අපත් විද්‍යාවත් අතර තියෙන පැහැදිලිම වෙනස තමයි මෙන්න මේක. අපි රූපේ දිහා බලන්නේ අපේ පැත්තින්දගෙන අපේ ආයතනවලට සාපේක්ෂව, විද්‍යාඥයන් බලන්නේ රූපය තුල ඉඳගෙන තමන්ගේ පැත්තට එන දයක් විදියට. අපි මේ රූපය අසුරු නොකළත් ඒ ගැන අත්දැකීමක් නොතිබ්බත් රූපයේ ලෝකේ හැමදාම තියෙනවා කියලා එයා කියන්නේ. නමුත් ඒ රූපය අපට අදාළ වෙන්නේ නැහැ. ඒ අපි නොවිඳින රූපය අපට අපේ ජීවිතේට අදාළ නැහැ. අපට දුකෙන් නිදහස් වෙන්න නම් ඒ රූපය අපේ ඉන්ද්‍රිය ගෝචර රූපයක් වෙන රූපයක් තමයි අපට අදාළ වෙන්නේ. එවැනි නැති ලෝකයක් ගැන අපි කතා කරන්නේ නැහැ. අනේ නිසායි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේදී දේශනා කළේ, රෝහිතස්ස බ්‍රාහ්මණයට දිව්‍ය පුත්‍රයට ඉමස්මින් ඒව බ්‍යාමමත්තේ කලයබරේ සසඤ්ඤෙමි ලෝකංච පඤ්ඤපේමි ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදන්ති කියලා. මේ මඹයක් පමණ වූ සංඥා සහිත වූ ලෝකයේ තුලම, ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ තුලම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යම පනවනවා කියලා දේශනා කළා. එතකොට ලෝකය කියන දේ නිර්මාණය වන්නේ අපේ මේ ඉන්ද්‍රිය පංචකයේ සහිත ලෝකයෙන්, මේ ස්කන්ධ පංචක සහිත ලෝකයෙන්. අන්නේ ලෝකය තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ ලෝකයේ විපාක මට්ටමේ ලෝකයක් තියෙනවා, නව කර්ම මට්ටමේ ලෝකයක් තියෙනවා, ලෝකය හදාගන්න අවිද්‍යා පාදක යන ලෝකයක් තියෙනවා, අවිද්‍යාවෙන් නිදහස් වෙන විදිහට ලෝකේ නිර්මාණය කරගන්නත් පුළුවන්. සම්පූර්ණ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙලා විවිධරාගී පුද්ගලෙක් විදිහට වාසය කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ලෝකයේදී රූපස්කන්ධය අපි තේරුම් ගන්නට ඕන. රූපය කියන එක බුදුදහමේ ලොකු විග්‍රහයකට ගෝචර වෙන දෙයක්. විශාල ඉඩකඩක් රූපය ගැන වෙන් කළ තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ රූපය හරි මේක උണ്ട තේරුම් ගන්න පුළුවන් කියලා, හරි ලේසි දෙයක් කියලා අපිට හිතෙන්නේ. නමුත් වෙනතන අපි හිතන තරම් සරල දෙයක් නේ රූපස්කන්ධය කියලා කියන්නේ. දහමේ සඳහන් වෙන යම් කිසි කෙනෙක් රූපස්කන්ධයේ පිරිසින් දැනගත්තා නම් එතනට අනාගාමී වෙන්න පුළුවන් කියලා. ඒ තරම් දුරක් යන දෙයක් තමයි මේ රූපය තේරුම් ගැනීම. එතකොට මේ රූපය සතර මහා භූත රූප විදිහට කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. භෞතික රූප වල දැඩි ගතියක් තියෙනවා, වැగిරණ ගතියක් තියෙනවා, රස්ණයක් තියෙනවා, හමන ගතියක් තියෙනවා. ඒ වගේම ප්‍රසාද රූප කියලා රූප පහක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා ප්‍රසාද රූප පහක්. ඒ වගේම ගෝචර රූප හතරක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස කියලා. ඒ වගේම භව රූප දෙකක් තියෙනවා. ඉත්‍ත්‍ය භව රූප, ඒ වගේම පුරුෂ භව රූප කියලා. හදේවත් රූප කියලා තියෙනවා. ආහාර රූප කියලා තියෙනවා. ඒ වගේම අවකාශ රූප නැත්නම් පරිච්ඡේද රූප කියලා තියෙනවා. ජීවිතේන්ද්‍ර රූප කියලා තියෙනවා. ඒ වගේම කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති කියලා විඤ්ඤාති වශයෙන් දෙකක් තියෙනවා. කයින් අපි කරන දේවල් කාය විඤ්ඤාති. ඒ කියන්නේ යම් කිසි අදහසක් වමාරු කරන කයින් කරන දේවල් කාය විඤ්ඤාති. වාචී විඤ්ඤාති කියන්නේ වචන භාවිත කිරීම. ඒ වගේම රූප තුනකට බෙදෙනවා විකාර රූප කියලා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ලහුතා කියන්නේ ලහු ගතිය, සැහැළු ගතිය. මුදුතා කියන්නේ මෘදු ගතිය. කම්මඤ්ඤතා කියන්නේ කර්මඤ්ඤ ගතිය. මේ අපේ ශරීරයත් එක්ක යන මනස ප්‍රතිබද්ධ යන රූප. ඒ වගේම ලක්ෂණ රූප කියලා උපජේ සම්තති ජරතා අනිත්‍යතා කියලා රූප හතරක් තියෙනවා. මේ හැම රූපයකම ලක්ෂණයක් තියෙනවා බින්නතනේ. මොකද ඒ ලක්ෂණය? ඒ ලක්ෂණය තමයි අහුත්වා සම්බුතං හොත්වාන භවිසති. ඒ සියලුම රූප පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුම් නිරුද්ධ වෙනවා. මේ රූප 28න් හැම දෙනෙකුටම රූප 27ක් තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ප්‍රධාන වශයෙන් උපරිම වශයෙන් රූප 27ක් තියෙනවා. ඉතිභාව රූප, පුරිසභාව රූප කියන රූප දෙකෙන් එකයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ හැම රූපයක්ම පිනතුනේ අපි හැම වෙලාවෙම නිර්මාණය කරගන්නේ. බාහිර රූපයක් අප හැම වෙලාවෙම නිර්මාණය කරනදී රූප, ශබ්ද, ගන්ධ, රස මේ ඔක්කොම කිසියම් දෙයක් රෙඩිමේඩ් ඒවා නෑ පිනතුනේ. අපි හැම වෙලාවෙම නිෂ්පාදනය කරගන්න දේවල් තියෙනවා. වැඩි දෙයක් තබා පින්නතුනේ අපේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ කියනකවත් එක දිගට අඛණ්ඩව ගමන් කරන දෙයක් නෙවෙයි. අපේ මනස වෙනස් වනෝතින් මරණයෙන් පස්සේ නෙවෙයි මේ මොහොතේම ලිංග විපර්යාසයක් වෙන්න පුළුවන්. එහෙම කිසි සිදුවීම් ගැන ඔබ දන්නවා බෞද්ධ සාහිත්‍යයත් අහලාදී. පිරිමි වයසෙන් හිටියයි ලිංග පරිවර්තනය වෙලා දරුවෝ හදලා දෙන පස්සේ ගිහිල්ලා දරුවෝ ලැබිලා තියෙනවා. ආයි පස්සේ වෙනස් වෙලා ඇවිල්ලා ආයි ලැජ්ජාවේ තම ප්‍රදේශයකට ගිහින් ජීවත් වෙලා තියෙනවා. නැවත ආයි පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම පිනතුනේ එක දිගට අඛණ්ඩව නිත්‍ය වශයෙන් ගමන් කරන දේවල් නෙවෙයි. බාහිර පේන රූපයත් එහෙමයි. දැන් ඔබට මේ පේන රූපය මේ බණ කියන හාමුදුරුවෝ දැන් ඔබට යම් කිසි ආකාරයකින් පේනවා නම් ඒක දිගටම එක විදිහට තියෙන දෙයක් නෙවෙයි. ඔබ බලන විදිහ අනිවක සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් මම හොඳට බණ කියන නිසා දැන් මම ගෙන ප්‍රසාදින් ඇති. මම යම් කිසි කෙනෙකුට බැන්නොත් නරක වචනයක් කියලා. සම්පූර්ණ ඔබේ මනස වෙනස් වෙනවා. ඒ අනුව ආයතන වෙනස් වෙනවා. මේ පේන රූපය සම්පූර්ණ වෙනස් වෙලා පේනවා. දැන් අපිට මේ මොහොතේ මිනිස්යන් විතරයි පේන්නේ. අපේ කර්මය වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා. මෙතන අපිට දැන් නොපෙන රූප ගානක් පේන ගන්නවා. දැන් ඔබේ ළඟ තියෙන වතුර බෝතලේ වතුර ඔබට තියෙන විදිහට හැපෙන්නේ නේ. නමුත් දැඩි කර්ම වෙනසක් වුණොත් ඔබ දැඩි පිපාසයෙන් ඉන්න වතුර පිරලා තියෙන බෝතලේ වතුර ටික ඔබට පේන්නේ නැති වෙනවා. ඔබට හිස් බෝතලයක් ඉදිරියට පේන්නේ. මේකයි පිනුතුන් ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ලෝකෙම අපි නිර්මාණය කරගන්න ලෝක. එතකොට මෙන්න මේ ලෝකයේ තියෙනම අරගෙන මේ ලෝකෙ නිදහස් වෙච්ච කෙනා බාහිර ලෝකිය හොට අදාළ වෙන්නේ. බාහිර ලෝකයෙන් ඔහුට කායික වශයෙන් යම් කිසි වේදනාවක් එන්න පුළුවන්. නමුත් ඔහු කිසි දෙයක් මානසික තමන්ගේ කියලා ගන්න ඇති නිසා ඒ දුක ඔහුට අදාළ වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් කණි අහවලා දුක් විඳිනවා කියලා කියයි. නමුත් ඒ විරාගී උතුමෙකුට ඒක දුකක් බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ රූප ටික පින්නතුනි සතර මහා භූත රූප, ඒ වගේම ප්‍රසාද රූප, ගෝචර රූප, භාව රූප, හදේවත් රූප, ආහාර රූප, ජීවිතින රූප, පරිච්ඡේද රූප, විඤ්ඤාති රූප, විකාර රූප, ලක්ෂණ රූප ආදී මේ රූප 28ම හැම වෙලාවෙම මනසත් එක්ක මනසට සාපේක්ෂව අප ඒ වෙලාවේ නිර්මාණය කරගන්නේ. එතකොට මේ හැම දෙයකම ස්වභාවය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. ඒ වගේම මේ රූප ආහාර සමුදියෝ රූප සමුදියෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර සමුදියා රූප සමුදියෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාරයේ පාදක කරගෙන මේ රූපේ නිර්මාණය වෙනවා. ආහාර නිරෝධයෙන් මේ රූපේ නිරුද්ධ වෙලා යනවා. ତେଣୁ මෙන්න මේ රූපේ පිරිසෙන් දැනගන්න තමයි අපි සතර සතිපට්ඨානෙහි කයනුපස්සනාව වඩන්නේ. ආනාපාන සතිය, ඉරියාපත, ධාතුමනසිකාරය, පටික්කුලමනසිකාරය, නවසීවතික මේ වගේ කරුණු අපි වඩන්නේ මේ රූපය ආහාරයෙන් හටගත් රූපයක් ආහාරයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන රූපයක් මේ රූපය අඛණ්ඩව යන දෙයක් නෙවෙයි හැම වෙලාවෙම අපේ මනසට සාපේක්ෂව ඒ අවස්ථාවේ නිර්මාණය කරගෙන රූපයකුයි මේ තියෙන කියන යථාර්ථය අවබෝධ කර ගැනීම එය අවබෝධ කරගත් පමණට අපි අසුබ දේ ගැන තියෙන සුබ සංඥාව දුරු කරනවා අසුභයේ සුබ විපල්ලාසය දුරු කරනවා දැන් මේ රූපය බොහොම ලස්සන දෙයක් සුබ දෙයක් ආදි වශයෙන් අපි මෙනෙහි කරනවා නම් මේ කායනපස්සන වඩන කෙනා දන්නවා මේක සතර මහා භූත රූපලින් නිර්මාණය වෙච්ච දෙයක් ඒ වගේම මේක ආස්වාස ප්‍රස්වාස සහිතව ගමන් කරන දෙයක් මේක දෙතිස් කුණකෝලෙන් හැදිච්ච දෙයක් මේක මරණයෙන් පස්සේ නවසීවතියකට පත් වෙනවා මේක ඉරියව් පරිහරණය කරනවා යම් යම් කටයුතු කරන ආදී මේ හේතුඵල ධර්මක සිද්ධාන්තයේ මත ක්‍රියාත්මක වන දෙයක් මිසක් මේක සත්වයේ පුද්ගලයේ නিত্য සත්‍ය ආත්ම දෙයක් නෙවෙයි කියලා ඔහු නුවණින් තේරුම් අරගෙන මේ රූපේ නිදහසකට කටයුතු කරනවා කායනපස්සන වඩනවා කායනපස්සන වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා කබලිකාර ආහාරය තේරුම් ගන්නවා අසුභයේ සුභ සංඥාව දුරු කරනවා අසුභයේ සුභ විපල්ලාසය දැනත්තා දුරු කරනවා රූපේ නිදහසකට පුළුවන්කම තියෙනවා ඒ වගේම වේදනාස්කන්ධය වේදනාව කියලා කියන්නේ ඇසෙන් රූප දෙක හට ගන්නා වූ චක්කු සම්පස්සජා වේදනා කන සෝත සම්පස්සජා වේදනා ගහන සම්පස්සජා වේදනා දිව සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ආදී වශයෙන් යන සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් තියෙන වේදනා මේ වේදනාවත් එක දිගටම ගමන් කරන වේදනාවක් නෙවෙයි පිනතුනි ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන වේදනාවක් මේ තියෙන්නේ මේ වේදනා හයක් මෙහෙම තිබුණොට පිනතුනි ඇසෙන් හටගන්න වේදනා කනෙන් හටගන්න වේදනා ආදී ඒ පංච ආයතනට සාපේක්ෂව වේදනාව ගැන සඳහන් කළත් ඒ මුල් අවස්ථා වේදනාවේ අපට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැහැ ඒක ඊටාව ඉක්මනින් නිරුද්ධ වෙලා යනවා ඒක තේරුම් ගන්නෙත් ඒ මුල් චක් විඥාන ආදී පංච විඥානයේ නිරුද්ධ වෙච්ච තැනක වේදනා නිරුද්ධ වෙච්ච තැනක අපි ඒක තේරුම් ගන්නේ මනෝ සම්පස්සජා වේදනාවක් විදියට. දැන් කණෙන් අපි ශබ්දයක් අනුසෝත සම්පස්සජා වේදනා යම්කිසි කෙනෙක් බැන්න කියලා වගේ අපි අහනවා නේද? අපි හිතන්නේ සෝත සම්පස්සජා වේදනාවක් කියලා. කනට ඒ ශබ්දයක් ගැටුණා, කණ්ඩයක් වුණා. නමුත් ඒක තේරුම් ගන්න අවස්ථාව වෙනින්ට ඇසත් කනත් ශබ්දයත් සෝත විඥානයත් නිරුද්ධ වෙලා අපි ඒක තේරුම් ගන්නේ අහවල් කෙනා මට බෑන්නේ අහවල් විදියට බෑන්නේ ඒ ටික තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්නෙ මනෝ සම්පස්සජ වේදනාවක් විදියට මනෝ විඥානය. එතකොට මේ වේදනාවේ ස්වභාවය වේදනාවත් අහුත්වා සම්බුතං හුත්වාන බවසිතී පෙරණති බිහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේකත් එක දිගටම යන්නේ නැහැ පින්නතුනි. දැන් ඊටම සරල උදාහරණයක් ගන්න බලන්න. ඔබ යම්කිසි කෙනෙක් ඇසුරු කරන මොලදී. ඇසුරු කරන මොල අවස්ථාවේදී හුඟා සතුටින් නැවුම් බයම ආශ්‍රය කරනවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ ආ සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඇතැමිට කෙනෙක් බැන්න කියලා ඔබ දුකෙන් ඉන්නවා. ඒ දුකෙන් ඉනකොට ඇතැමිට තවත් අත්දැකීමකට පත් වෙනවා අර දුක ඊට පස්සේ අඩු වෙලා යනවා. නිතරම තමන්ට අලුත් මැදැකීම තමයි ලොකුම අරමුණ විදිහට තියෙන්නේ. නමුත් ඒ නිසා තමයි කියන්නේ ටිකක් ඉවසන්න කියලා. බණින්න ආවත් 10ට යනකම් ගණන් කරන්න කියන්නේ ඒකයි. තවත් දිගට ගියාට පස්සේ කියනවා ප්‍රශ්නයක් වුණාම සතියක් ඉවසන්න කියලා කියන්නේ. ඒකට හේතුව සතියක් ඉවසනකොට තව වෙන මැදැකීමක් ඇවිල්ලා. දැන් එකනේ බැන දිනන සතියක් යනකොට තව කෙනෙක් බණිනවා. අර මුලින් බැනම කෙනා හිතනවා අනේ කොච්චර හොඳද අඩු වෙන්නේ බැන්නේ මේ අය. අලුත් කෙනා නේ වැඩිපුර බැන්නේ කියලා. පස්සේ අරමන අර මුලින් බැනවට මේ අලුත් බැනම රීප්‍රෙස් කරාම අර කලින් බැනම යනවා. ওই වගේ සත්‍යයක් ඉවසන්න තියෙන පින්නතු. එතකොට වේදනාව අනිත්‍යයි කියන්නේ මේකයි. ඒ නිසා මේක පිනතුන් ඉහළට ගියාට පස්සේ අවබෝධයෙන් ඉන කෙනා, අඛණ්ඩව සතිපට්ඨානෙන් ඉන කෙනා, ඔහුට බාහිර ලෝකෙම නිරුද්ධ වෙලා තියෙන්නේ. ඔහු මනසත් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ. ඒ මනසත් ඔහු දන්නවා හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන විඥානය කියන එක දන්නවා. එතකොට මේ වේදනාවවත්, රූපයවත්, සංඥාවවත්, සංස්කාරවත් විඥානයවත් වෙන් කරන්න බෑ පිනතුනි. හරියට අපි තේකක් හදුවාම මේ තේකේ වතුර තියෙනවා, සීනි තියෙනවා, රස්නේ තියෙනවා, තේකොළ තියෙනවා, තවත් දේවල් තියෙනවා, ඉඟුරු තියෙනවා. ඒවා වෙන් කරන්න බෑනේ අපට. නමුත් අපි තේක හදන විදිය දන්න නිසා, දැකලා තියෙන නිසා අපි දන්නවා මේ තේකට රස්නේ අඩුයි, තේකොළ වැඩි, ඉඟුරු අඩුයි, සීනි මදිය හො වැඩි. මේකත් හොඳට දන්නවා තේක පනකොට. කවදාකවත් අපි තේකක් හදන විදිය දැකලා නැත්නම්, දන්නේත් නැත්නම් අපිට තේකක් මොනකොට තේරෙන්නේ නැහැ මේක. එතකොට අන්නේ තේක හදන විදිය කියලා දෙන වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දහම අහන එක අපි. දහම අහනකොට අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කරුණු වෙන් කළා අපි තේරුම් ගන්නවා. හැබැයි තේරුම් ගත්තට පිනුතුනට තේක වගේ මේ පහ වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක අපි සම්පූර්ණයෙන්ම නුවණින් විශ්ලේෂණය කරලා තේරුම් ගන්න ඕන කාරණේ. එතකොට අපිට සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍රයන් අවශ්‍ය වන්නේ අර තේක හදලා තියෙන විදිය දැනගන්නා වගේ අපිට මේ අපි නොදන්න යථාර්ථය තේරුම් ගන්න මේ කරුණ අපට පැහැදිලි කළ දෙනවා. පැහැදිලි කළ දුන්නට පිනොතන අපිට සාමාන්‍ය බාහිර ලෝකයේදී මේ පංචස්කන්ධය වෙන් කළ හඳුනා ගන්න විතරක් නෙවෙයි, පංචස්කන්ධයක් තියෙන බවත් අපි දන්නේ. අපි දන්නේ රූපයක් තියෙනවා, ශබ්දයක් අහනවා, ගඳ සුවඳක් විඳිනවා, රසයක් දැනෙනවා. මේ කරුණු තමයි අපට සාමාන්‍ය ලෝකයේදී දැනගන්න ලැබෙන්නේ. අන්න ඒ සාමාන්‍ය ලෝකයේදී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ දැනගෙන ලෝකයට බුදු දහම තුළින් අපි තේරුම් ගන්නවා මේක යට හරියට මේ බිල්ඩින් එක යට තියෙන ෆවුන්ඩේෂන් එක වගේ මේ පංචස්කන්ධයක් නේද තියෙන්නේ කියලා. ඒක තවත් විග්‍රහ කරනකොට මේ පහ වෙන වෙනම අපි ඇනලයිස් කරලා තේරුම් ගන්නවා, විශ්ලේෂණය කරලා තේරුම් ගන්නවා මේ පහක් තියෙන්නේ. ඒ පහෙත් එක එක අවස්ථා තියෙනවා. විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් තියෙනවා. නව කර්ම, අවිද්‍යා පාදක යන අවිද්‍යාවච සංඛාරා කියන සකල කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ වගේම ඒකේ නිදහස් වෙන විදියට කටයුතු කරන ඥානචර්යාවට අදාළ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ වගේම ඒකෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච විමුක්තියට පත් වෙච්ච උත්තරමයන් වහන්සේට තියෙන ස්කන්ධ පංචකය නැත්නම් ස්කන්ධ හතරක් තියෙනවා කියලා අපි තේරුම් ගන්නවා. එතකොට වේදනා ස්කන්ධය තේරුම් ගන්නට අපි වේදනුපස්සනාව වඩනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, ඇස ආදී ආයතන වලින් හටගන්න වේදනා, මේ නොඑක් විදිහේ වේදනා අපි නොනින් තේරුම් ගන්නවා. ඒ වේදනාව ස්පර්ශ නිසා හටගන්න වේදනාව, ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන වේදනාවක් කියන එක අපි දන්නවා. එතකොට අපි මේක සත්‍යයකට පුද්ගලයකට බැඳලා තියන්නේ අපි මේ හේතුඵල සිද්ධාන්තය විතරයි ලකින්. ඒ හේතුට එකතු වෙනකොට මේ වේදනාව හට ගන්නවා. මේක දෙකට යන වේදනාවක් නෙවෙයි, ඒ හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙන වේදනාවක් කියලා දකිනවා. අත්ති වේදනාතිවා පනස සති පංචපටිතා හෝති නැජකින්චි ලෝකී උපාදීයති. වේදනාවක් කියලා දෙයක් තියෙනවා. ඒක හේතුඵල ධම මත මේ මොහොතේ හට ගන්න වේදනාවක්. ඒක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, එහි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ස්පර්ශ නිසා හටගත්තා, ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා අපි දකිනවා. එහෙම දකින දකින්න නැචකින් කි ලෝකේ උපාදී ඇති. මේ වේදනා ලෝකයේ කිසිවක් සමාන උපදි වශයෙන් ගන්නෙ නැහැ. ඔහු නිරෝධයමයි දකින්නේ. අර කලින් ස්පර්ශ සමුදයන්ති හිටිය කෙනා, වේදනා සමුදයන්ති හිටිය කෙනා දැන් මේ වේදනාවේ නිරෝධ ස්පර්ශ කරනවා. එතකොට හටගත්තු වේදනාවේ ස්පර්ශාන්ති හිටියොතින්, හටගත්තු පැත්තේ හිටියොතින් අවිද්‍යා සාගත වේක කන්ටැක්ට් වෙච්ච මුල් අවස්ථාවේ හිටියොත් නිරුද්ධ වෙච්ච දේ අපේ පංචස්කන්ධෙහි රැස් කිරීමට උපචේත යනවා. ඒක නිරෝධය දක්න කෙනා ඒ පංචස්කන්ධෙහි අස් කිරීමට යනවා, අක්ෂයට යනවා. මෙන්න මේක තමයි බුදුදහම තුළින් අපට අනාවරණය කළ දේ. ඊළඟට චිත්තානුපස්සනාව තුළින් අපි සිත තේරුම් ගන්නවා. එතෙත් කොටස් හයක් ප්‍රධාන වශයෙන් දක්වනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒ ඉන්ද්‍රියට සාපේක්ෂව ඒ වෙලාවේ හටගන්න ස්කන්ධ පංචකයේ විඥානයක් තියෙනවා. ඒ මුල් අවස්ථාවේ විඥාන ස්කන්ධය අපි පිළිසින් දැනගන්නට ඕන. ඊට පස්සේ අවිද්‍යාසගතව හටගන්නා වූ පංච උපාදාන ස්කන්ධයෙන් ඇති විඥානයක් තියෙනවා. අන්නේ විඥානය තමයි නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන මේ සර්කල් එක කියන විඥානය. ඒ විඥානේ අවිද්‍යාවත් එක් යන විඥානය. අන්නේ විඥානය තමයි මායූප මංච විඥානං විඥා මායක් වගේ මැජික් කාරයක් වගේ සඳහන් කරලා තියෙනවා. නැති දේවල් නැති හැටි ඇති හැටිට අපට පෙන්වනවා ලෝකයේ තුල. එතකොට ඇත්තටම ලෝකයේ තියෙන දේවල් නෙමෙයි අපට පෙන්වන්නේ ඇති විදියට මේ මැජික් එකක් වගේ පෙන්වන දේවල් තමයි මේ ලෝකයේ ඇත්තටම අපට තියෙන්නේ. අන්න එක තේරුම් ගත්තු කෙනා මේ ලෝකයේ තුල මුලාටපත් වෙන්නේ ඔහු මේ විඥානේ නිසරු බව නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධා විඥානං කියලා දන්නවා. නාම රූප නිසා නැත්තම් චෛතසික පැත්තත් භෞතික පැත්තත් නිසා මේ විඥානේ හට ගන්නවා. ඒ නිරුද්ධ වීමෙන් විඥානයත් ඒ මොහොතම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතකොට විඥානස්කන්ධය තේරුම් ගන්න තමයි අපි චිත්තානුපස්සනා වඩන්නේ. ඒ තුලින් එකාතකින් විඥානාහාරය තේරුම් ගන්නවා. අනිත් අතින් අනිත්‍ය නිත්‍ය සංඥාව දුරු කරනවා. අපි විඥානාහාරයෙන් දුර වෙනවා. විඥානාහාරය පිළිසින් දැනගන්නවා. විඥානයත් අපි ආහාරයක් කරගෙන මේ රෝගී ජීවත් වෙන්නේ. කබලිකාර ආහාරය විතරක් නෙවෙයි. වේදනාවත් විඥානයක් කරගෙන පස් ආහාරය විදියටත් ඒ වගේම චිත්තය විඥානයත් ආහාරයක් කරගෙන විඥාන ආහාරය විදියටත් අපි මේ ලෝකෙ තුල ජීවත් වෙන්නේ. ඊළඟට ධම්මානුපස්සනා වැඩීමෙන් සංඥා සංඛාර දෙක අපි තේරුම් ගන්නවා. සංඥා කියන්නේ යමක් හඳුනා ගැනීම. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් ඇස ආදී ආයතන වලට ලක්වන රූප ආදී අරමුණු පිළිබඳව සංඥා හයක් හට ගන්නවා. සංඥාව කියන්නේ යමක් තේරුම් ගන්න මුල් අවස්ථාවේ විපාක මට්ටමේ සංඥාවක් තියෙනවා. ස්කන්ධ පංචකයේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අවස්ථාවේ සංඥාව ඒකේ ප්‍රාථමික අවබෝධය විතරයි ලැබෙන්නේ. අපිට ඊළඟ සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ ඒක නිරුද්ධවන පස්සේ ඊළඟට හට ගන්නා වූ සංඥා වලින් තමයි සම්පූර්ණ අපි තේරුම් ගන්න එක. අන්න ඒතෙන්දි තියෙන සංඥාව අපි අවිද්‍යාසගතව අඥාන චර්යාවෙන් යන්නේ. අපි මුලා වෙලා ඒ සංඥාව තේරුම් ගන්නෙ මරිචූපමා සංඥා සංඥාවේ මිරිගුවක් වගේ කියන්නේ මේකයි. නැති දෙයක් ඒත් ඇති ඇති හැටියට ඈත කාන්තාරයේ වතුර තියෙන වගේ පෙන්නනවා. නමුත් ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි පෙන්නන්නේ. මිරිගුවක් වගේ දෙයක් නෙමෙයි පෙන්නන්නේ. ඒ මිරිගුව කියලා පෙන්නන්නේ අවිද්‍යාසහගතව තියෙන මේ ස්කන්ධ පංචකයේ එතන තියෙන සංඥාව තමයි මේ මිරිගුවක් විදියට කියන්නේ. නමුත් අපි ප්‍රඥාසහගතව ප්‍රඥාව වඩන අවස්ථාවේදී ස්කන්ධ පංචකයේ තියෙනවා එතෙන්දි තියෙන සංඥාවට මිරිගුවක් කියලා කියන්නේ නැහැ. ඒ සංඥාව වඩන්න ඕන සංඥාවක්. ඒ සංඥා තමයි දස සංඥා විදියට ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන්නේ. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකයේ අනිරත සංඥා, සම්බ සංඛාරයේ අනිච්ච සංඥා ආදී වශයෙන් සංඥාකට වඩන කියලා තියෙනවා. ඒ සංඥාව තනියම එන එකක් නෙවෙයි. ඒ සංඥාව විඥානයත් එක්ක කියන්නේ. ඒ සංඥාව ප්‍රඥාවත් එක්ක කියන්නේ. එතකොට මේ ප්‍රඥාව කියන්නේ චෛතසිකය සංඛාරයක්. ඒ සංඛාර නිකන් සංඛාර නෙවෙයි. ඒ සංඛාර වල කියන ප්‍රයෝගාවි සංඛාර කියලා. අතිබිකේ කම්මං අකන්නසුකං අකන්නසුක විපාකං කම්මක් ඇය සංවතති. කර්මේශය කිරීමට හේතුව නැ කලුත් නොවන සුදුත් නොවන කර්ම විග්‍රහයක් තියෙනවා. ඒ තමයි මේ විදර්ශනා වඩන අවස්ථාව. අනිත්‍ය දුක් අනාත්ම වඩන අවස්ථාව. එතකොට ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා ආදි වශයෙන් බලනවා. භාගතුන් වහන්සේ සත්තරථාන සූත්‍රයේදී දේශනා කළා මේ ස්කන්ධ පංචකය ආකාර හතකින් වඩන්න ඕන ආකාරය පැහැදිලි කළ දීලා තියෙනවා. ඒ කොහමද? ඒ තමයි රූපය දැනගන්න, රූපයේ සමුදය දැනගන්න, රූපයේ නිරෝධය දකින්න, රූපයේ නිරෝධ ගාමිනී පටිපදාව දකින්න. රූපය ආස්වාදය දකින්න, රූපය ආදීනව දකින්න, රූපේ නිස්සරණය දකින්න. රූපය දකිනවා කියලා කියන්නේ රූපයේ තියෙන ආකාර 28 දැනගන්න එක. ආහාරයෙන් හටගත්තු මේ රූප 28 ගැන. රූප සමුදය කියලා කියන්නේ මේ හේතු හට ගැනීමෙන් හට ගැනීම. නැත්තම් සමුදයන් තියෙන ආකාරයේ රූපය නිරුද්ධ වූ රූප ඇති දැක් හැටියට ගන්න සමුදේ ස්වභාවය. රූප නිරෝධය කියන්නේ නිරෝධ යන්තෙට යෑම, ඒක නිරෝධය දකින්න කියන. ආහාර නිරෝධ, අරූප නිරෝධෝ කියන කාරණය. ඊළඟට රූපේ නිරෝධ කරන මාවත. ඒ කොමක්ද? ආරස්තංගික මාර්ගය. රූපේ නිරෝධ කරන්න කියලා දේශනා කරේ ඇයි මේ? රූප නොබලින්නද? ශරීරය අත්හැරීමද? නැහැ, පිනතුනේ මේ නිරෝධ වෙච්ච රූපය තුල නැවත ඇති දෙයක් හැටියට රූපය තුල බැස ගන්නා වූ අවිද්‍යාවෙන් දුරු වීමයි රූප නිරෝධය කියලා කියන්නේ. එහෙම නැතුව රූප නිරෝධ කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙනම් අපට නිවන් දකිනකොටම පිරුවන් පනත් වෙනවා. එතකොට බුදුදහමේ නිර්වාණ දෙකක් දේශනා කරලා තියෙනවා. සෝපදීසස නිර්වාණය, අනුපදීසස නිර්වාණය කියලා. සෝපදී නිර්වාණය කියන්නේ මිස්කන්ධ පංචකයේ ඇතුළ අපට තවදුරටත් නිවන් දැකගන්න පුළුවන්. එතකොට අනුපදීසස නිර්වාණය කියන්නේ සම්පූර්ණ මිස්කන්ධ පංචකයේ ස්කන්ධ පරිණාමයෙන් එක්කම වන පරිණාමය. එතකොට මේ නිර්වාණ දෙකක් තියෙනවා. රූපය නිරෝධ කිරීම කියලා කියන්නේ රූපය තුල ඩිපෙන්ඩ් වීම, යැපීම නැතිවීම සඳහා කරන මාවත. එතකොට අපරිආපන්න භූමිය ගැන සඳහන් කරන්නේ සෝතාපන්න මාර්ගඥානෙ, සකදාගාමි මාර්ගඥානෙ, අනාගාමි මාර්ගඥානෙ, අරහන්ත මාර්ගඥානෙ, අරහන්ත ඵලය. මේ අවස්ථා සලකන්නේ අපරිආපන්න භූමිය කියලා. ඒ අපරිආපන්න භූමියේ ස්කන්ධ හතරයි පනවන්නේ. ස්කන්ධ හතරේ පනවන්නේ රහතන් වහන්සේ ගැන පනවන ස්කන්ධ හතරක් කියලා. එතකොට අඩු ස්කන්ධය මොකද්ද? රූප ස්කන්ධය. එතකොට රහතන් වහන්සේට රූප ස්කන්ධය නැහැ කියන්නේ මොකද්ද? රහතන් වහන්සේගේ ලෝකයේ තුල උන්වහන්සේ රූපය තුල යැපිලා නැහැ කියන එක. උන්වහන්සේ දාන ගන්නවා. ගමන් බිමන් කරනවා. නමුත් උන්වහන්සේ රූප ස්කන්ධයේ නිරුද්ධ වීම සම්පූර්ණව අත්දැකලිනේ. ශුඤ්ඤතෝ ගාමං අවිකස්සෝ කියපු ආකාරයට මේ ලෝකයේ හිස් ගමක් වශයෙන් දකිනවා කියන්නේ මේක. සම්පූර්ණම රූපේ නිරුද්ධ වෙච්ච ලෝකයක තමයි මේ ලෝකයේ අපි එක්ස්පීරියන්ස් එක ගන්න. දැනුත් ඒ සිද්ධියම වෙන්න පිණිතුනි. දැනුත් අපි ජීවත් වෙන ස්කන්ධ හතරකින්. නමුත් අපි රූපය මගේ කරගෙන තියන්නේ අවිද්‍යා සාගතව රූපය තුල බැසගෙන නිසා අපට රූපස්කන්ධය පනවලා පංචස්කන්ධය සහිතව පරිහරණය කරනවා කියලා කියන්නේ. නමුත් ඇත්තරම දැනුත් අපි ස්කන්ධ හතරකින් මේ ජීවත් වෙන්නේ. එතකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ සමත විදර්ශනා මාවත කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ අවිද්‍යා සාගත රූපස්කන්ධයත් අරගෙන ජීවත් වෙන මේ උපාදාන ස්කන්ධ පංචක ලෝකයේ අපේ නිදහස් කරලා අපි ස්කන්ධ හතරක් සහිත වූ අපරියාපන්න භූමිය තුල අපේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙන්න, අපේ ජීවිත අභිෂේක ලබන්නටයි සමස්ත බුදුදහම ඉලක්ක කළේ. වෙනත් විදිහකින් කියනවා නම් දුකෙන් නිදහසෙන්. එතකොට එක තත්පරයක් හරි ඔබ හිතලා බලන්න වෙලාවක පින්නතුනි, මේ වෙලාවේ රූපේ නිරුද්ධ වෙලා තියෙන සම්පූර්ණයෙන්ම ඇස නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා, කන නිරුද්ධ වෙලා, ශබ්දේ නිරුද්ධ වෙලා, නාසය නිරුද්ධ වෙලා, ශබ්දේ නිරුද්ධ වෙලා, දිව නිරුද්ධ වෙලා, රසේ නිරුද්ධ වෙලා, කය නිරුද්ධ වෙලා, පොට්ටාපේ නිරුද්ධ වෙලා කියලා. මේ වෙලාවේ ශබ්දය අහන මොහොතේ ඔබ දක්ෂ වෙන්න, මේ ශබ්දේ නිරුද්ධ වෙච්ච ලෝකිකය මම මේ ශබ්දේ හඬ තේරුම් ගන්නේ, මේ ධර්ම කරුණ තේරුම් ගන්නේ කියලා රූපේ නිරුද්ධ වෙච්ච දයක් හිතෙන් දකින්න. ඒ දකින මොහොතේම දක්ෂ වෙන්න, ඒ දකින මනසත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා එහෙත් විපස්සනා කරන්න. ඒ ඊටාම සල්ප මොහොත තුළ අපි විමුක්තියට පත් වෙන්නේ. ඒ ඊටාම සල්ප මොහොත තුළ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපට දුකක් දෙන්න. අන්න එවැනි මොහතකට ඉක්මනටම සිතගත් අවස්ථාව ගැන සඳහන් වෙනවා බන්දුල මල්ලිකාවට. අර තමන්ගේ දරුවන් ටික සාමියතුළු 33 දෙනාම මිය ගිහපු කියන කාරණේ එනකොට එතුමිය උපරිම ලෙස මේ සතිපට්ඨාන අවබෝධය තුළට පත් වුණා. ඒ නිසා අපි අපේ කන් දෙකෙන් බොහෝ දුක් විඳිනට අපි සූදානම් වෙලා ඉන්නේ. අපේ නැත් දෙකෙන් කඳුළු වගුරු වාරණ සියලුම සූසුකම් අපි තියාගෙන ඉන්නේ. එහෙනම් පින්නතුනි වහා වහාම මේ ධහමට ඇවිල්ලා ඒ දුක් ටිකෙන් අපි කලින්ම නිදහස් වෙන්නට ඕන. ඒ ජරා මරණ ව්‍යාධි ආදී දුක් වලින් නිදහස් වෙන්න හිතන්න එපා. මරණයට පත් වෙලා නිවන් දැකලා පිරුණ පාට පස්සේ කියලා. ඒ දුක් ටිකෙන් නිදහස් වෙන පින්නතුනි නිවන් දකින මොහොතේ ආසවක් ඥානෙ ලැබෙන මොහොතේ අපි ඒ සියලු දුක් වලින් නිදහස් වෙනවා. දුක් වලින් නිදහස් වෙලා අපි තවදුරටත් ලෝකෙට සේවය සඳහා අපි තවදුරටත් ලෝකෙ තුල ජීවත් වෙනවා. ලෝකෙට ආශිර්වාදයක් පිණිස ලෝකෙට පිනක් වෙන්න, ලෝකෙට පින් දහම් කරගන්න සුභදිගාමි වෙන්න, ලෝකෙට දහම දෙසන්න අපි තවදුරටත් මේ ජීවිතය කැප ගන්නවා. එතකොට අපි මේ සාකච්ඡා කළේ පංචස්කන්ධය පිළිබඳව. කන්ද සූත්‍රයේ සඳහන් වෙනවා පංචස්කන්ධය සහ පංච උපස්කන්ධය කියලා දෙකක්. සංයුතනිකාහි කන්ද සංයුත්තේ කන්ද සූත්‍රය. කන්ද කියන්නේ ඇග්‍රිගේට් කියන එක, සමූහය, ගොඩ කියන එක. එතකොට කන්ද කියලා සඳහන් කරනවා රූපාදි ස්කන්ධ පංචකය. ඒකට සාස්වා උපාදානිය කියලා වචන දෙකක් එකතු වෙලා ඒක සාස්ත්‍ර වශයෙන්, ඒක උපාදාන වශයෙන් ගන්න අවස්ථාවට සඳහන් කරනවා පංචස්කන්ධය කියලා. එතකොට මුල් අවස්ථාවේ විපාක මට්ටමේ මේක පංචස්කන්ධය. ඒක නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යා සාගතව උපාදාන වශයෙන්, සාස්ත්‍ර වශයෙන් ගන්න වෙනද ගන්න අවස්ථාව. ඒකට කියනවා පංචස්කන්ධ අවස්ථාව. මුල් අවස්ථාවේ ඊටම පිළිසිදුයි. ඒක නේම කුසලං, ඒක කුසලයක් නෙවෙයි. නා කුසලං, අකුසලයක්ුත් නෙවෙයි. ඒක විපාකයක්. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාසගතයි. එතන තියෙන විඥානේ පකති පරිසුද්ධ මිදං විඥානං කියන ප්‍රകൃතියම පිරිසුදු විඥානයක් තමයි ඒ ස්කන්ධ පංචකයේ තියෙන විඥානේ. ඒ තමයි ප්‍රകൃතියම පබස්තර මිදං බික්ක වේචිත්තං කියන්නේ මේකයි. සිත ප්‍රകൃතියම ප්‍රභාස්රය කියන්නේ මේකයි. ඒ පංචස්කන්ධයේ තියෙන විඥානේ ප්‍රභාස්රෝ විඥානය. ඊට පස්සේ අපේ දෑතට හරියට මඩසහිත දෑතින් මේ ස්කන්ධ පංචකය ගන්න වගේ එක අතකින් සාස්ත්‍රව අනිත් අතින් උපාදානීය නැමැති මේ දෑතින් ස්කන්ධ පංචකය වෙනද ගත්තට පස්සේ තමයි ඒක අපේ දුක් විඳින කාරණයක් බවට පත් වෙන්නේ. සංසාර චක්‍රයන්ගයක් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණේදී පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන බාහිර සූත්‍රයේදී බාරහවේ පංචස්කන්ධා බාරහාරෝති පුද්ගලෝ බාරාදානං දුක්ඛං ලෝකේ බාරණේකේ පරසුකම්. බාරහවේ පංචස්කන්ධා බර කියලා කියන්නේ මොකද්ද? මේ පංචස්කන්ධයද බාරහාරෝති පුද්ගලෝ බර රැගෙන යනවා කියන්නේ මොකද්ද? බර රැගෙන යනවා කියන්නේ මේ පුද්ගලයාට, පුද්ගලයා කියලා කියන්නේ මේ බාර කරේ තියාගෙන යන කෙනා. නැත්නම් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය සමුදයන් තියඳගෙන හටගත්තු පැති ඉඳගෙන ඒක කර තියාගෙන යන කෙනාට කියනවා පුද්ගලයා කියලා. බාරාදානං දුක්ඛං ලෝකේ මේ බර ඇදගෙන යාම දුකක්. කරත්තයක් දරාගෙන යනවා වගේ. කරත්තයක් කරේ තබාගෙන යන අසරණ ගවයෙක් වගේ. අපිත් මේ සසර අතරමං වෙච්චයි විදියට අපිත් මේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් හැටියට කර තබාගෙන යන එකෙන් තමයි දුක හටගන්නේ. බාරණිකේ පනසුකම් අන්නේ බර දිමින් තිබීම සැපයක් සෝයක් කියලා සලකනවා. අන්නේ ඒ ස්කන්ධ පංචකේ යම් කෙනෙක් රූපාදි ස්කන්ධ පංචකේ අනිත්‍ය වශයෙන් දකිනවා නම් රූපං භික්ඛවේ අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාර අනිච්ඡා, විඥාන අනිච්ඡන්ති. එවං පස්සං භික්ඛවේ සුතමාරිය ශ්‍රාවකෝ මෙහෙම දකින ශ්‍රතවත් ආරි ශ්‍රාවකයා රූපස්මින්පි නිබ්බින්දති. රූපේහි නිර්වේදයට කලකිරීමටපත් වෙනවා. වේදනායපි නිබ්බින්දති, වේදනාවෙත් කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති, සංඥාවෙත් කලකිරෙනවා. සංඛාරේසුපි නිබ්බින්දති, සංස්කාරයන් වලත් නිබ්බිදාවට විරාගයටපත් වෙනවා. විඥානස්මින් නිබ්බින්දති, විඥානයේ නිර්වේදයට කලකිරීමට පත් වෙනවා. නිබ්බින්දං විරජ්ජති. මේ කලකිරීමට මේ යථාර්ථ අවබෝධයෙන් පත් වුණාට පස්සේ විරජ්ජති. ඔහෝ විරාගයට පත් වෙන හැලෙන දෙයක් නැහැ. මේ දකින රූපය දැන් නිරුද්ධ වෙලා තියෙන රූපයක් කියලා දැක්කොත් ඔහුට හැලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. විරාගයට නිරායසෙන් පත් වෙන්නේ. අහසේ දකින තාරකාවක් ඒ ආලෝකය තමයි දකිනකොට මේට අවුරුදු 100 ගානකට කලින් ඒ තාරකාව විනාශ වෙලා ඒ තිමිච්ච තැනවත් නැහැ කියලා ඔබ දන්නවනම් ඔබ කොච්චර ලස්සන තාරකාවක් දැක්කත් ඒ තාරකාවට ඔබට ඒක ළඟා කරගන්න අත්පත් කරගන්න ආසාවක් ඇති වෙනවද? කිසිදාක ඇති වෙන්නේ නැහැ පේනවා. ඒක බලෙන්වත් ඇති කරගන්න බෑ. අන්න ඒ වගේ මේ මොහොතේ අපි දක්න රූපය සම්පූර්ණ නිරුද්ධච රූපයක් මේ දකින්නේ. මේ කනට අහන ශබ්දයේ සපුරාම නිරුද්ධච ශබ්දයක් මේ අහන්නේ. අන්න ඒක යථාර්ථයේ දැක්කොතින් අනිත්‍ය වශයෙන් දැක්කොතින් ඒ රූපයේ නිර්වේදයට පත් වෙනවා. කලකිරීමට පත් වෙනවා. ඒ කලකිරීම නිසාම විරාගී බවට පත් වෙනවා. නොඇලීමට පත් වෙනවා. විරාග විමුච්ඡති. විරාගී භාවයෙන් ඔහු මිදීමට පත් වෙන හොට සපුරා මොහොතේක තියෙන ගැටලුව ඒ සම්බන්ධයෙන් නැති වෙනවා. යල්ලා ගැනීම නැති වෙනවා. විමුක්තියට පත් වෙනවා. විමුක්තස්ම විමුක්ති මිදිනානම් හොතේ විමුක්තියට පත් වෙනාම ඒ පත් වෙච්ච පමණට තමයි දැන් මේ විමුක්තියට පත් වෙලා කියලා තමයි දන්නව. මේක පිනුතුනේ සාන්දෘෂ්ටික ධහමක්. ධහම පිළිපදින පිළිපදින තමන්ටම තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රගතිය සංවර්ධනය දිනුව දකිමින් නුවණින් විමසමින් තමන්ටම මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරිය බලා පියවර තබන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්සල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුන් ප්‍රශ්නේ මාන තියනවාද? ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ස්කන්ධ පංචකය නිතර නිතරම වුණින් බලනකොට න රූපං අත්තෝ සමනපස්සති රූපය ආත්ම වශයෙන් ගන්නෑ. න රූපවන්තං වාත්තානම් ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෑ. න අත්තනිවා රූපං ආත්මයේ තුල රූපේ බැසගෙන තියෙ කියලා ගන්නේ නෑ. න රූපස්මින් වාත්තානම් රූපයේ තුල ආත්මය බැසගෙන තියෙ කියලා ගන්නෙත් නෑ. වේදනාවත් එහෙමයි. න වේදනං අත්තෝ සමනපස්සති න වේදනාවන්තං වාත්තානම් අත්තනිවා වේදනං වේදනාය වාත්තානම්. තොර මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ මේ හතර ආකාරයකට තමා ඒ සමග තියෙන සම්බන්ධතාවයේ නිසරු බව තේරුම් ගන්නවා. ඔවුන්ගේ සාධිනත්වය තේරුම් ගන්නවා. වෙනස තේරුම් ගන්නවා. මේ හතරවරක් පහ 20 වෙන විදිහට තමයි 20 ආකාර සංඛය දිටිය කියලා කියන්නේ. මෙහෙම නෝනින් බලන්න මේ ස්කන්ධ පංචකයේ සම්බන්ධව තියෙන මේ සංඛය දිටිය ටිකෙන් ටික අඩු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එතන ආකණ්ඩව අපි මේ රූපාදී ස්කන්ධ පංචකයේ ඇසාදී ආයතන රූපාදී අරමුණු මේ සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සමුදය නිරෝධ නිරෝධගාමිනී ප්‍රතිපදා වශයෙන් ආස්වාද ආදීනව නිස්සරණ වශයෙන් විවිධ න්‍යායවලින් අඛණ්ඩව අපි නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියට අපිට ටිකෙන් ටික මේ රූපාදී ස්කන්ධ පංචයෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි අපි නුතුනේ මේ රැස් කරගත් උතුම් කුසල ධර්මවල බලයෙන් අප නමින් මියගිය ඥාතීන්ගොඩ මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදුකාරයක් පවත්වලා සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයේ හේතුවෙන් සම්යදෘෂ්ටි දෙවියනුත් මේ පින දැක දෙවිසුර වර්ධනය කරගන්නා ගමන් ඔබ අප හැමදෙනාමත් ලෝකයන් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැකදෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයේ ආනිසංසයෙන් පින්වත් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සලසේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනා අනුකූලව ඊතාම ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන උතුම් නිර්වාණ අවබෝධය සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.